මහා සංඝරත්නයෙන් අවසරයි පින්වත්නි, අපි එක පැත්තකින් කල්පනා කළ විට අපට ගොඩාක් සතුට වෙන්න පුළුවන්. මොකද මට පේනවා විශාල පිරිසක් මේ ගිනි මද්දහනේ අවුව තඹේකට ගණන් නොගෙන වාසය කරන. අවුව වැස්ස අපේ ජීවිතයේ තීරණාත්මක දෙයක් වෙන්න ඕන නැහැ. අපේ ජීවිතයේ තීරණාත්මක දේ වෙන්න ඕනේ අපේ අවබෝධය. ඔබට මතකද පින්වතුනි, මං උදේවරුවේ කළ ධර්මදේශනාවේදී මා උත්සාහ ගත්තා කරුණු දෙකක් විස්තර කරන්න. මොකද්ද? පිනත් අවබෝධයත්. මා හිතනවා මේ කාරණේදී පින ගැන මම යම්කිසි ප්‍රමාණයකට විස්තර කළා. හැබැයි අවබෝධය ගැන මට කියන්න හම්බුනේ නැහැ. අවබෝධ කිරීම ගැන අපි දැන සිටීම හරි ප්‍රයෝජනයි. මොකද හේතුව අපිට මේ ජීවිතේ වැඩිපුර අහන්න දකින්න ලැබෙන්නේ අවබෝධය ඇති කරන දේ නෙවෙයි, වසඟ කරන දේ. අපි ටීවී එක බැලුවත් අපි ඒකට වසඟ වෙනවා. අපි ගීතයක් ඇහුවත් ඒකට අපි වසඟ වෙනවා. අපි කෙනෙක්ව දැක්කත් ඒකට අපි වසඟ වෙනවා. අපි ක්‍රීඩාවක් බැලුවත් වසඟ වෙනවා. අපි අඳුමක් ලස්සනට දැක්කත් වසඟ වෙනවා. එහෙනම් අපිට වසඟ වෙන්න තියෙන අරමුණු හරියට තියෙනවා. අවබෝධ කරන්න දෙයක් තමයි නැත්තේ. එතකොට බුද්ධිමත් මනුෂ්‍යයන් හැටියට අපිට අවබෝධ කරන්න දෙයක්, අවබෝධ වීම පිණිස උපකාර වන දෙයක් අපට යම්කිසි ප්‍රමාණයකට හරි දැන කියාගන්න ලැබුණොත් ඒක අපිට ඉතාමත්ම ප්‍රයෝජනයි. මොකද හේතුව අපිට කවදාවත් මේකෙන් ඈතර වෙන්න බෑ, සතර අපායෙන් මිදෙන්න බෑ අවබෝධ කරගන්න නැතුව. අවබෝධ කරන්නේ නැතුව කරන්න බෑ. ඔබ මුළු ජීවිත කාලෙම සුදු ඇඳගෙන ඉන්නවා කියමු, මම මුළු ජීවිත කාලෙම වාහන වෙලා ඉන්නවා කියමු, අපි දෙගොල්ලටම අවබෝධ කරන්නේ නැතුව සතර අපායෙන් ඈතර වෙන්න පුළුවන් වෙයිද? බෑ. හොඳම උදාහරණේ අර මාළුවාගේ කතාව. මාළුවෙක් කල්ලුවානේ අර අචිරවතී ගඟේ රත්තරම් පාට මාළු. රත්තරම් පාට මාළුව ඇල්ලුවා. ඒ ළමයි කතා වුණා, මේ මාළුව අපි රජුරුවන්ට ගිහිල්ලා පෙන්නමු. විශාල මාළුවෙක් රත්තරම් පාට. රජුරුව මේ මාළුව දිහා බලලා අපිට තෑගිදී. ඉතින් මේගොල්ලෝ මොකද කළේ? ටැංකියක් හදාගෙන මාළුව දාගෙන මේ මාළුවලන ළමයි මෙයා උස්සගෙන ගියා කොසල් රජුරුව ගාවට. ඒ වෙනකොට රජුරුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමකින් හිටියා. රජුරුව කිව්වා, "බොහොම හොඳයි. බොහොම අපූරු මාළුව. අපි මේ මාළුව අරගෙන යමු ජේතවනාරාමයට. බුදුරජාණන් වහන්සේට පෙන්නමු." මාළුව අරගෙන ගියා. බුදුරජාණන් වහන්සේට මේ මාළු පින්න ස්වාමීනි බලන්න මේ හරි මේ ලස්සන රන්වන් පාට විශාල මාළුව. මේ බලන්න මේ මාළුව දිලිසෙන ලස්සන අපූරු මාළුවෙක් මේ ඔබ වහන්සේට පෙන්වන්න ගෙනාවා." බුදුරජාණන් වහන්සේ මේ මාළුව අඳුනගත්තා. මේ මාළුව කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මහණ වෙලා හිටිය භික්ෂුවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අඳුනගත්ත මෙයා කවුද කියලා. අඳුනගෙන ඇහුවා, "ආ, මේ කපිලනේ" කිව්වා. එතර මෙයාගේ ඒ කාලේ නම මොකද්ද? කපිල. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර ළමයින්ටයි රජුරවන්ටයි කිව්වා, "අපි මේ මාළුවගෙන් අහමු මේක." ඉතින් උන්වහන්සේ 이르දි බලෙන් මාළුවාට කතා කරන්න සැලැස්සුවා. සලස්සල බුදුරජාණන් වහන්සේ මාළුවගෙන් ඇහුවා, "මාළුවෝ, නුඹ කලින් හිටපු ජීවිතේ මොකද්ද?" "මම මිනිස්සෙක්" කිව්වා. "මනුෂ්‍යාත්මෙ හිටියා" කිව්වා. "නුඹේ ඒ කාලේ නම මොකද්ද?" "ඒ කාලේ මගේ නම කපිල." "නුඹේ පවුල කී දෙනෙක් හිටියද?" "දැන් මාළුවා මතක් කරනවා." මාළුවා කියනවා, "අම්මා හිටියා, නංගි හිටියා, අයියා හිටියා." අයියා මොකද කළේ? අයියා මහාන වුණා. නුඹ මහත් මහාන වුණා. අම්මා භික්ෂුණියක් වුණා. නංගි භික්ෂුණියක් වුණා. එහෙනම් මේ පවුලම මහාන වෙලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඒ මාළුවගෙන් අහන මාළුව අයියට මොකද වුනේ? අයියා පිරිනුවම් පෑවා. එහෙනම් අයියට වාසනාව ලැබුණා රහත් වෙන්න. අම්මයි නංගි මොකද වුනේ? මාළුව දැන් කතා නැහැ. ආයෙ ඇහුවා කියාපම් මාළුව අම්මයි නංගි දැන් මොකද වුනේ? කතා නැහැ. මාළුවට කිව්වා කියාපිය කිව්වා. එතකොට මාළුව කිව්වා අම්මයි නංගි දැන් ඉන්නේ නිරේ. ඊට පස්සේ ඇහුවා බුදුරජාන් වහන්සේ මාළුවගෙන් මාළුව නුඹ මේ ජීවිතෙන් පස්සේ නුඹට මොකද වෙන්නේ? මමත් නිරේ කිව්වා. ඊට පස්සේ මාළුවට හරි ෂොක් එකක් ලැබිලා මාළුවා යාගේ ටැංකිය බඳේ ඔළුව ගහගෙන මැරුණා නිරේ උපන්නා. බුදුරජාන් වහන්සේ පිරිසට කිව්වා මේ බලන්න අවබෝධ නොකිරීම මොකක්ද? චතුරාර්ය සත්‍ය. මේ නිසා පින්වත්නි ඔබ දන්න ඇති අපි මේ ආර්ය ශ්‍රාවකයෝ කියනවා. ආර්ය සත්‍ය කියනවා. මොකද්ද මේ ආර්ය කියන්නේ? මොකද මේ සත්‍යයට ආර්ය කියලා කියන්නේ? ලෝකයෙහි විමුක්තිය සාක්ෂාත් කළ ශ්‍රේෂ්ඨ වූ බුදු පසේ බුදු මහරහතුන් අවබෝධ කරන්නා වූ සත්‍ය නිසායි ඒට ආරි සත්‍ය කියලා කියන්නේ. එතකොට ඒ ආරි සත්‍ය අපිත් අවබෝධ කළොත් අපි මොන ශ්‍රාවකේ බවට පත් වෙනවද? ආරි ශ්‍රාවකේ බවට පත් වෙනවා. ඒ ආරි සත්‍ය දේශනා කරපු බුදුරජාණන් වහන්සේ සරණ ගියාම අපි ආරි ශ්‍රාවකයෝ වෙනවා. අන්නේ ආරි සත්‍ය අවබෝධ කරගන්න තමයි අපේ ජීවිතයේ විශේෂයෙන්ම උපකාරී වෙන්නේ. ඒ ආරි සත්‍ය අපේ ජීවිතයට හරි වටිනවා. දෙවියන්ට වටිනවා, මිනිසුන්ට වටිනවා. දෙවියුත් මේ ධර්මය අවබෝධ කරගන්න කැමති, මිනිසුත් මේ ධර්මය අවබෝධ කරගන්න කැමති. ආරි සත්‍ය අපි අවබෝධ කළොත් අපිට තියෙන ලොකුම වාසිය තමයි අපිට නිවි සැනසෙල්ලේ මැරෙන්න පුළුවන්. නිවි සැනසෙල්ලේ අපි හුස්ම ටික ගියාට කිසිම ප්‍රශ්නයක් නෑ. මොන විදිය අනතුරකින් මලත් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. ඇයි? ආර්ය සත්‍ය අවබෝධ කළොත් අපි නිරේ යන්නේ නෑ. පෙරේත ලෝකේ යන්නේ නෑ. තිරිසන් අපාය යන්නේ නෑ. එහෙනම් අපිට තියෙන හැබෑම ආරක්ෂාව තමයි ආර්ය සත්‍ය අවබෝධ කිරීම. ඔබට මතකද මං උදේ කිව්වා මේ ආර්ය සත්‍ය තියෙන්නේ මේ ආකාශෙ නෙවෙයි, ගස් කොළන් වල නෙවෙයි, මේ කඳු හෙල් සාගර වල නෙවෙයි. මේ ආර්ය සත්‍ය තියෙන්නේ කොහේද? අපතුල මේ ආර්ය සත්‍ය තියෙන්නේ. එතන අපි බුද්ධිමත් වුණොත් මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න අපිට පුළුවන්. දැන් අපි කල්පනා කරමු මොහොතකට, දැන් අපි නම් පිට්ටනියක වාඩි වෙලා ඉන්නේ. අහසින් හේවනක් දුන්නොත් මිසක් අපිට අද හේවනක් නැහැ. එතකොට මේ ගස් කොළන් දැක්කම මිනිස්සු හරි ආසයකයි. ගස් කොළන් හරි ලස්සනයි. ගලාගෙන යන දියැලි තියෙනවා. දෙවිවරු ඇවිල්ලා කිව්වා බුදුරජාණන් වහන්සේට, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ලෝකේ මේ පොළොවේ ලස්සන තැන් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන තැන් තියෙනවා කිව්වා. ලස්සන වනාන්තර, ලස්සන ඇළදොල, ලස්සන ගංගා. හැබැයි මීට වඩා ලස්සනයි කිව්වා ජීවිතාබෝධය කරපු අය ඉන්න තැන. ඒක නගරේ වුණත් කමක් නෑ කිව්වා. ගමේ වුණත් කමක් නෑ කිව්වා. ගස් නැති තැන වුණත් කමක් නෑ කිව්වා. දැන් මෙතන ගස් නැති තැන වුණාට මේ අපි ඔක්කොම අද මේ ලස්සන දෙයක් අහන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ජීවිතාබෝධය ලබන්න උපකාරී වෙන දෙයක් අහන්නේ. ඒ ආර්ය සත්‍ය තමයි මේ කවදාවත් එක වෙනස් වෙන්නේ නැහැ. ආර්ය සත්‍ය කියන එක වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ වෙනස් නොවන ආර්ය සත්‍ය අපි ඉගෙන ගමු. බුදුරජාණන් වහන්සේ වදාළ මේක ඉගෙන ගන්න පටන් ගන්න කිව්ව ඉපදිච්ච තැන ඉඳලා. ඉපදිච්ච තැන ඉඳලා ඉගෙන ගන්න පටන් ගන්න කිව්වේ. දැන් අපි බලමු ඉපදිච්ච තැන. ඉපදෙන තැන් ගොඩාක් තියෙනවානේ. නිරේ තියෙනවා, තිරිසන් ලෝකේ තියෙනවා, പ്രേත ලෝකේ තියෙනවා, අසුර ලෝකේ තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, මනුස්ස ලෝක තියෙනවා. දැන් ඔන්න අපි මේ ලෝක අතරින් අපි මේ අවස්ථාවේ මේ ජීවිතය අපි වැටුනේ කොයි ලෝකෙටද? මනුස්ස ලෝකෙට වැටුණා දැන් අපි නේ. දැන් අපි මනුස්ස ලෝකේ කොහොමද අපි වැටුනේ කියන කාරණේ අපි දෙවනුව කතා කළා. අපි වැටිච්ච මනුස්ස ලෝකේ අපිට උරුම වෙච්ච දේවල් බලමු දැන්. දැන් මනුස්ස ලෝකේ මිනිස් දරුවෙක් හැටියට අපි ඉපදෙනකොටම අපිට ලැබුණා ඇස් දෙකක්. දැන් අපි ඇස් දෙක පාවිච්චි කරන්නේ නැද්ද? පාවිච්චි කරනවා. මිනිස් දරුවෙක් හැටියට අපිට උපදින්නකට අපිට ලැබුණා කන් දෙකක්. අපි මේ කන් දෙක දැන් පාවිච්චි කරනවා. මිනිස් දරුවෙක් හැටියට අපි උපදින්නකට ලැබුණා නාසය. අපි මේ නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. මිනිස් දරුවෙක් හැටියට උපදින්නකට අපිට ලැබුණා දිවක්. අපි මේ දිව අපි ආහාර අනුභව කිරීමට, කතාබස් කිරීම පාවිච්චි කරනවා, රස විඳින්න පාවිච්චි කරනවා. මිනිස් දරුවෙක් හැටියට උපදින්නක අපිට ලැබුණා ශරීරයක්. මේ ශරීරයත් අපි මේ ක්‍රියාත්මක කරන්න පාවිච්චි කරනවා. මිනිස් දරුවෙක් හැටියට අපිට ලැබුණා මනසක් උපදිනකට. මනසත් පාවිච්චි කරනවා. දැන් මිනිහෙක් හැටියට අපි මිනිස් ලෝකෙට ඇවිල්ලා පාවිච්චි කරන්නේ ওই 6. මොනවද ඒ 6? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ 6 පාවිච්චි කරන අපි බුදුරජාණන් වහන්සේ වදාලා මේ 6 දුකට අයිති කියලා. අපිට තේරුම් ගන්න බෑනේ මේක. දුකට අයිති කියන කාරණේ අපිට තේරෙන්නේ නෑ. අපිට තේරෙන්නේ මේ 6 දුකට අයිති කියලා නෙමෙයි, මට අයිති කියලා. එමනේ මේ දෙන්නේ. අපිට මේ ඇස, කන, නාසය, දිවකය, මනස දුකට අයිති දෙයක් හැටියටද අපි හඳුනාගෙන ඉන්නේ? මට අයිති දෙයක් හැටියටද? තමාට අයිති දෙයක් හැටියටනේ. මේකයි අපේ ප්‍රශ්නේ. මේක තමාට අයිති දෙයක් හැටියට අවබෝධ වුණේ ඇයි අපිට? තමාට අයිති දෙයක් හැටියට අපි තෝරන් ඉන්නේ ඇයි? අපිට මේක දුකට අයිති දෙයක් කියලා අවබෝධ වුණේ නැහැ. මේ නිසා අපි බලමු මේ දුකට අයිති දෙයක ලක්ෂණද මේකේ තියෙන්නේ, මට අයිති දෙයක ලක්ෂණද කියලා. මට අයිති දෙයක් නම් මොකද්ද මේකේ තියෙන ලක්ෂණය? මට ඕන හැටියට මේක පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් බලන්න මේකේ ඇහින් මට ප්‍රියමනාප රූප විතර පෙනේවා, අප්‍රිය අමනාප රූප නොපෙනේවා කියලා ලබන්න පුළුවන්ද? බෑ. කණින් මට මිහිරි දේවල් පමණක් ඇසේවා, අමිහිරි දේවල් නොඇසේවා කියලා ලබන්න පුළුවන්ද? බෑ. නාසයෙන් මට සුවඳ විතරක් දැනේවා, මම අප්‍රිය අමනාප දුගඳ මට නාසීර නොදැනේවා කියලා ලබන්න පුළුවන්ද? බෑ. දිවෙන් මට රස විතරක් ලැබේවා, මට නීරස දේ නොලැබේවා කියලා ලබන්න බෑ. ශරීරයේට මං කැමති පහස විතරක් ලැබේවා, අකමැති පහස නොලැබේවා කියලා ලබන්න පුළුවන්ද? බෑ. මනසට මට සතුට සිතෙන දේ පමණක් සිතේවා, මට දුක හිතෙන දේ නොසිතේවා කියලා ලබන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් මේකේ තියෙන්නේ මම කියලා හිතුවට මට ඕන දේ ලැබෙන්නේ නැති එක. එතකොට මේ ඇසකන නාසයේ දිවකය මනස කියන මේ හයෙන් යුක්ත අපේ ජීවිතේ, එහෙනම් අපිට අකමැති දේවල් තමයි අපිට හැමතිස්සෙම ලැබෙන්න තියෙන ඉඩ කඩ වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඇසකන නාසයේ දිවකය මනසක ඉපදීම දුකයි. දැන් ඔන්නේ අපිට දුක ලැබුණා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා දැන් ලැබුණා, දැන් අපි පාවිච්චි කරනවා. ඇසකන නාසයේ දිවකය මනස දැන් අපි පාවිච්චි කරනවා, ප්‍රයෝජනෙට ගන්නවා. ජරාපි දුක්ඛ. මේකේ තියෙන අපිට ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? නාකි වෙනවා. නා කියන එක වළක්වන්න පුළුවන් කෙනෙක් මෙතන ඉන්නවද? බෑනේ. අනික මේක හොයන්නත් බෑ Taman නාකි වෙලා යන කම්ම. ඒකයි මේකේ පුදුම වැඩි. අපිට දවසර දෙකට හොයන්න බෑ මේක. දන්නේම නෑ අපේ ඇඟ රැලි වැටිලා. දන්නේම නෑ මේ කොණ්ඩේ ඉදිලා, ඇඟේ මාවිල් ලිදිලා. දන්නේම නෑ මේ දත් වැටෙනවා. දන්නේම නෑ ඇස්පෙනීම අඩු වෙලා යනවා. ක්‍රමක්‍රමෙන් කන් ඇසීම අඩු වෙලා යනවා. ඇඟපත වාරු නැතිව යනවා. මේ කාපු දේවල් දිරව ගන්න බැරුව යනවා. ඊළඟට ශරීරය දුර්වල වෙනවා. මෙහි අඩිය තියෙන එක අරෙහි විසි වෙනවා. එහෙම යුගයක් එන්නේ නැද්ද? එනවනේ. එතකොට මේක අපිට වළක්වන්න බෑ. බුදුරජාන් වහන්සේ වදාලා ජරාවට පත්වීමේ දුක, ඉපදීමේ දුක සමග තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ලෙඩවීම දුකයි. එතකොට ලෙඩ වෙන්නේ බාහිර දෙයක්ද, මේ ඇස කන නාසය දිව කය මනස කියන මේවද? ඇසත් ලෙඩ වෙනවා, කනත් ලෙඩ වෙනවා, නාසයත් ලෙඩ වෙනවා, දිවත් ලෙඩ වෙනවා, ශරීරයත් ලෙඩ වෙනවා, මනසත් ලෙඩ වෙනවා. මට හොඳට මතකයි, මම ගියා එක ලෙඩෙක් බලන්න. බැංකුවක වැඩ කරන නෝනා කෙනෙක්. මේ නෝනට පිළිකාවක් හැදුනා. පිළිකාව හැදුනේ ඇහි. ඇහි පිළිකා හැදලා මේක උඩු දුවලා ගියා මෙතනට, උගුරටම ගියා. දැන් මෙයාට මෙතන දැන් උගුරේ මෙතන හිලක් හැදලා මෙතනින් තමයි යාට දැන් ජූස් වර්ග හැදලා ඒකේ දානවා මිසක් අර පුණීල් එකකින් වක් කරනවා බටේ දාලා. දැන් කන්න බෑ. කතා කරන්න බෑ. හරි දුක හිතෙන දෙයක් වුණා. මං ඉතින් ගිහිල්ලා කන් ඇහෙනවා. මං ඉතින් ධර්ම කරුණ කිව්වා. ඒක හැපෙන්නේ අවුරුදු 35 ක විතර කෙනෙක්. පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ ගිහිල්ලා ඒ මාව එක්කගෙන ගියා පිරිසක්. පොඩ්ඩක් ඉන්න කියලා පිරිත් කියලා ඉවරුනාම අර ඒ ලෙඩ හැදිච්ච නෝනා මට දුක හිතුනේ එතන. පොඩි තුණ්ඩු කෑල්ලක් ඉක්මනට දුන්නා ලියලා. දීලා අර නෝනට දෙනවා. යා යාළුවා නෝනා ඉස්කෝලේ ගියේකට. ඒක දැකලා යට හරීම වේදනාවක් ආවා. මොකද්ද? තුන්ඩි කැලින් අනේ මට පොලොස් ඇඹුලක් උයාගෙන ඉන්න. දැන් පුළුවන්ද මෙයාට මේක කන්න? පුළුවන්ද මේක කන්න? දැන් මෙතනින් එහාට වැඩ කරන්නේ නැහැ. උඩ වැඩ කරන්නේ නැහැ. ජීවත් වෙලා ඉඳි දිව මැරිලා. ජීවත් වෙලා ඉඳි යහක් මැරිලා. එතකොට බලන්න මම කල්පනා කරා අවබෝධයක් නැති ජීවිතයක් අපි පවත්වනකොට අපේ අන්ත අසරණ කම අපටවත් හොයාගන්න බෑ. අපටවත් තේරෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒකයි. ඉපදීම වගේම ලෙඩවීමත් දුකයි. ලෙඩ වුණොත් ලෙඩ වෙන්නේ ඇහැ. එක්ක ලෙඩ වෙන්නේ කන. එහෙම නැත්නම් ලෙඩ වෙන්නේ නාසය. එහෙම නැත්නම් ලෙඩ වෙන්නේ දිව. එහෙම නැත්නම් ලෙඩ වෙන්නේ ශරීරේ. සමහර අයගේ මේ පහ ලෙඩ නොවි මොකද්ද ලෙඩ වෙන්නේ? මනස ලෙඩ වුණාම මේ පහෙන් කිසිම වැඩක් නැහැ නේ. ඉතින් මේ නිසා මේ ඉපදිච්ච දෙයකට උරුම වෙච්ච දේ අපිට ඕනම වෙලාවක ලැබෙන්න පුළුවන්. ඉපදිච්ච දෙයකට උරුම වෙච්ච දේ වයසට යෑම. අපිට ඒක දැන් ලැබෙමින් තියෙනවා. ඉපදිච්ච දෙයකට උරුම වෙච්ච දේ ලෙඩවීම. ඒකටත් අපිට අනිවාර්යයෙන්ම අපි මුහුණ දෙන්න ඕනේ. ඉපදිච්ච දෙයකට උරුම වෙච්ච දේ ජාතිපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. මොකක්ද ඊළඟ එක? මරණයට මුහුණ දෙන්න ඕනේ. අපිට ලෝකේ කිසිම දවසක කාටවත් කියලා කාගෙන්වත් කාටවත් අල්ලසක් දීලා පින් සින්දු වෙලා යාඥා කළා අපිට කවදාවත් මේ වයින් මග අරින්න බෑ. මුහුණ දෙන්න වෙනවා. අපි කොච්චර කැමති වුණත් මුහුණ දෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මරණය දුකයි. බලන්න මේ මිනිස්සු මැරෙන විදිය එක එක විදියට මැරෙනවා. ඊළඟට මේ දුක දැන් අපේ එක දායක පවුලක මේ ළඟදී මරණයක් වුණා. පොඩි පුතාට වයස අවුරුදු 2යි. ඊළඟ පුතාට වයස අවුරුදු 9යි. දූලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මං හිතන්නේ 19ක්, අනිත් එක්කෙනා 21ක්. කවුරු බැඳලත් නැහැ. තාත්තා ඉන්නවා. අම්මා මේ පුතාට බනිස් කෙඩියක් ගේන්න කඩේ ගියා. පාරයි ඉන්නේ අල්ලපෙටි බේකරිය. බේකරියට ගියා. ගිහලා බනිස් කෙඩිය අරගෙන එනකොට වාහනකාරයෙක් වාහනයක් හප්පගෙන ගියා. වෙලාව කියන්නේ හප්පනකට මෙයා මුණින් අතට වැටුණා. මඩේ මූණ ඇනුණා. මේ වාහනකාරය නැමැත්තුවා නම් උස්සල අරගෙන බේරන්න තිබ්බා. වාහනකාරය බයරත් එක්ක ගියා. පැයක් ගෙතන කවුරුත් දන්නේ නැහැ. මැරුණා. අවසන් කටයුතු ඔක්කොම ඉවරයි. මම බලන්න ගියා අර දරුවෝ දෙන්න, දූලා දෙන්න, පොඩි පුතා අවුරුදු 2 ළමයා ඔක්කොම ඉඳිදී අම්මා ගියා. මේ ළමයි බලාගත්තද බලන් ඉන්නවා. මං තේරුම් කළ දුන්න මෙන්න මේකයි අපේ ජීවිතේ පොදු දේ. මේකට කඩාගෙන වැටෙන්න එපා. අපි මේක අවබෝධ කරගෙන අපි මේකට මූණ දෙමු කියලා. වෙන කරන්න දෙයක් නැහැ. මේ නිසා මරණය කියන එක මිනිසයාට එන්නේ අවබෝධයක් නැති ජීවිතේට දුකත් සමගමයි. දුකත් සමගමයි එන්නේ. අවබෝධයක් තිබ්බනම් මේ ඇස අනිත්‍ය වූ දෙයක්, මේ කන අනිත්‍ය වූ දෙයක්, මේ නාසය අනිත්‍ය වූ දෙයක්, මේ දිව අනිත්‍ය වූ දෙයක්, කය අනිත්‍ය වූ දෙයක්, මනස අනිත්‍ය වූ දෙයක් කියලා මීට වෙනස් දෙයක් වෙනවා. මොකක්ද? ඔබ දන්නවා ඇති අදිමුත්ත කියලා පොඩි නමක්. පොඩි නමක් කියන්නේ අදිමුත්ත නම, රහතන් වහන්සේ නම. වනාන්තරයෙන් යද්දි හොරු ටිකක් මේ පොඩි නම අරගෙන ගියා බිල්ලට දෙන්න. බිලි පූජාව දෙන්න අරගෙන ගියා. අරගෙන ගියාට පස්සේ මේ පොඩි නම කිසි බයක්, තැති ගැනීම, කලබලයක් මුකුත් නැහැ. සිනහමුස මූණෙන් ඉන්නවා. දැන් මේ හොරුන්ට හරි ප්‍රශ්නයක් මේක. මේ හොරු අහනවා, හරිම පුදුමයි අපිට. අපි මෙතෙන්ට බිලි පූජාවල් දෙන්න ඇමතිවරු අල්ලන් ඇවිල්ලා තියෙනවා. නිලධාරීන් අල්ලන් ඇවිල්ලා තියෙනවා. කෝටිපති සිටුවරු අල්ලන් ඇවිල්ලා තියෙනවා. මේ සෑම කෙනෙක්ම අපි ඉස්සරහ ධන ගහගෙන හඬ අඬා අද්දිකෙන් යාතිකා කර කර අපින් ජීවිතේ ඉල්ලනවා. ජීවත් කරන්න කියලා ඉල්ලනවා. නුඹ පුදුම කෙනෙක්. නුඹ පොඩි දරුවෙක්. නුඹට ගානක්වත් නැහැ. මොකද මේ කියලා අහනවා. ඒ අදිමුත්ත පොඩි නම ස්වාමින් වහන්සේ, රහතන් වහන්සේ නම. උන්වහන්සේ කියනවා, මට හරි සතුටුයි. මරණය කියලා කියන්නේ මට සනීප වෙච්ච ලෙඩක්. බලන්න, මට සනීප වෙච්ච ලෙඩ. අපිට තාම සනීප වුණේ නැහැ අපට. මරණය කියන්නේ මට සනීප වෙච්ච ලෙඩක්. දංගෙඩියෙන් නිදහස් වුණා වගේ මම මරණේ නිදහස් වෙලා ඉන්නේ. මම මරණයට තියෙන බය වමාරලා දැම්මා. වමනේ ගියා මට ඒක. මම නිදහස්. මේ හොරු පුදුමයට පත් වුණා. මේ හොරු වැහුවා, හරි පුදුමයි තමුන්නාසගේ කතාව. තමුන්නාසට කොහොමද මේ අවබෝධය ලැබුණේ? සවැත් නුවර ඉන්නවා සාක්‍ය කුලෙන් නික්ම පැවිදි වූ සාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන නමින් ප්‍රසිද්ධ මහා උත්තමෙක්. ඒ තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ. මම උන්වහන්සේගෙන් ඉගෙන ගත්තී. මේ පොඩි නමගේ කතාව අහලා අර හොරු කණ්ඩායම කිව්වා, අනේ මේ බිලි පූජාවලින් වැඩක් නැහැ. ඔබ යම් අවබෝධයක් ලැබලා ඇද්ද, ඒ අවබෝධය කරා අපි එක්කන් යන්න කිව්වා. මට නම් තේරෙන්නේ නැහැ එක්කගෙන යන්න. මම බුදුරජාණන් වහන්සේකට එක්කන් යන්න කියලා මේ හොරු ටික එක්කන් ගියා. ඒ පිරිස ඔක්කොම වහන වුණා. ඒ අයත් මරණයෙන් නිදහස් වුණා. ජීවත්ව සිටිද්දි මරණයෙන් නිදහස් වීමට තමයි රහත් වෙනවා කියන්නේ. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේම බුද්ධ ශාසනයක මේ රහත් පරපුරේම ලබන්න ඕනේ එකක්. ඉතින් ඒ වාසනාව මේ යුගයේ මං හිතන්නේ අපිට ලැබෙයි කියලා. නමුත් අපිට මේක අවබෝධ කරගන්න පුළුවන් වාසනාවක් අපි ඇති කරගන්න ඕනේ. මොකද මේ මරණයත් එක්ක තියෙන දුකක්. මරණත් එක්ක තියෙන දුක බැඳිලා තියෙන්නේ ඉපදීවන්ත එක්කයි. රෝග පීඩා වැළඳීමත් සමග දුකක් තියෙනවා. ඒ දුක බැඳිලා තියෙන්නේ ඉපදීමත් එක්කයි. නාකිවීමත් එක්ක දුකක් තියෙනවා. ඒ දුක බැඳිලා තියෙන්නේත් ඉපදීමත් එක්කයි. අපි කැමති ඉපදින්න නැතුව ඉන්න. අපි කැමති වාසයට යන්න නැතුව ඉන්න. අපි කැමති ලෙඩ වෙන්න නැතුව ඉන්න. අපි කැමති මැරෙන්න නැතුව ඉන්න. ඒ කැමති දේ ලැබෙන්නේ නැහැ. කැමති දේ නොලැබීම දුකයි. ඒකත් ඉපදීමත් එක්ක බැඳිලා තියෙනවා. මේ නිසා මේ ඉපදීමත් එක්ක බැඳිච්ච ජීවිතයේ දුකයි කියලා අපිට තේරුනොත්, ඒ තේරුනාට පස්සේ එයාට ඕන වෙනවා ඒක ඉක්මෝ යන දෙයක්. ඒක ලබන්න නම් මේ ඉපදිච්ච ජීවිතය අපි ආවේ කොහොමද, ආය උපතක් කරා යන්නේ කොහොමද කියන එක අපි දැනගන්න ඕනේ. පින්වතුනි, අපි ඉපදුනේ සසරේ විපාක විඳින්න අපි අතින් කෙරලා තිබුණ කර්ම. මේක වළක්වන්න බෑ. මේක වළක්වන්න බෑ. මේ ජීවිතේ උපතක් කරා යන්න අපි කිම උපත කියන්නේ යම් කිසි නිෂ්පාදනයක් කියලා. ඒ නිෂ්පාදනයක් කරන්න ඇන්ජිමක් ඕනේනේ. මොකක් හරි මැෂින් එකක් ඕනේ. මැෂින් එකකින් තමයි යමක් උපද්දවන්නේ. අපි ගත්තොත් මොනවා හරි දෙයක් බටර් හදනවා, නැත්තම් චීස් හදනවා. නැත්තම් රෙදි නිෂ්පාදනය කරමු. නැත්තම් පොත් නිෂ්පාදනය කරමු. මේකට මැෂින් එකකට බඩු දාලා මැෂින් එකකින් අඹරලා හැදලා යනවා. මේ වගේ උපත නැමති දේ උපද්දවලා දෙන්නේ භවයේ නැමති මැෂිම. භවපච්ච ජාති. භවයේ නැමති මැෂිම තමයි ඉපදීම උපද්දවලා දෙන්නේ. මොකද්ද මේ මැෂින් එක? කර්මය. අපි චේතනා පහළ කරලා යමක් හිතනකොට මේ මැෂින් එක වැඩ කරනවා. අපි චේතනා පහළ කරලා යමක් කියනකොට මේ මැෂින් එක වැඩ කරනවා. අපි චේතනා පහළ කරලා යමක් කරනකොට මේ මැෂින් එක වැඩ කරනවා. දැන් චේතනා පහළ කරලා යමක් හිතලා ඉවරයි මැෂින් එක වැඩ කළා. චේතනා පහළ කරලා යමක් කියලා ඉවරයි මැෂින් එක වැඩ කළා. චේතනා පහළ කරලා යමක් කරලා ඉවරයි මැෂින් එක වැඩ කළා. නිෂ්පාදනය වුණා. මොකද්ද? උපද්දවන්න දෙයක්. ඒකට කියන්නේ විපාක. විපාකයක් නිෂ්පාදනය වුණා. ඊට පස්සේ පින්වත්නි, ඒ විපාකේ කරා යන්නේ මොකද්ද? විඥාණය. දැන් අපේ තියෙනවනේ මේ අපේ තියෙනනේ විඥාණය. දැන් අපි හැම කෙනෙකුටම හොඳට මතක තියාගන්න පින්වත්නි, අපිට ඇහෙන් රූපය බලන්න නම් මේ විඥානේ ඇහි ඇති වෙන්න ඕනේ. කනෙන් ශබ්දයක් අහන්න නම් විඥානේ කනේ හට ගන්න ඕනේ. නාසයෙන් ආග්‍රහණය කරන්න නම් විඥානේ නාසයේ හට ගන්න ඕනේ. දිවෙන් රස දැනෙන්න නම් විඥානේ දිවේ හට ගන්න ඕනේ. ශරීරයට පහස දැනගන්න නම් විඥානේ ශරීරේ හට ගන්න ඕනේ. මනසට අරමුණු සිටින්න නම් විඥානේ මනසේ හට ගන්න ඕනේ. මේක ඉබේ හට ගන්නෑ. ඇහක් තියෙන්න ඕනේ. ඇහැට රූපෙ හමු වෙන්න ඕනේ. මේ විඥානික ක්‍රියාකාරී වෙන්න ඕනේ. එතකොට තමයි පේන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඥාණය වැඩ කරන්නේ හැමතිස්සෙම අර ඇන්ජිම වැඩ කරන විදියටයි. මොකක්ද ඒ ඇන්ජිම? මැෂින් එක. කර්මය, චේතනාව. අපි චේතනා පහළ කරලා වැඩ කරන විදියට තමයි විඥානේ හැදි යන්නේ. ඒක හොඳට මතක තියාගන්න. අපි චේතනාව පහල කරලා ක්‍රියාත්මක වෙන ආකාරයට තමයි මේ විඥානේ හැදි යන්නේ. දැන් බලන්න, ඉතින් අපිට හොයන්න බෑ මේක. දැන් අපි ගම්මු බුද්ධ කාලේ වෙච්ච සිද්ධියක්. එක බ්‍රාහ්මණ ගමක් තිබ්බ තූණ කියලා. ඒ තූණ කියන බ්‍රාහ්මණ ගමේ ඒ කාලේ හරිය විරුද්ධයි මිනිස්සු බුදුරජාණන් වහන්සේට. මොකද උන්වහන්සේ මේ ඇත්ත කියලා මිනිස්සු මේ මාර්ගය යන නිසා. ඉතින් බ්‍රාහ්මණය බය වුණා. ඒගොල්ලන්ගේ තරුණ ළමයි ටික ඔක්කොම ගෙවල් දාලා යයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගමට වඩිනකොට ඊ ගමේ බමුණෝයිට කලින් දවසේ රැස්වීමක් තිබ්බා. මෙන්න ආරංචි වුණා, මෙන්න ශ්‍රමණ ගෞතම වහන්සේ ගමට එනවා. මේගොල්ලන්ට කවුරුවත් උඹලා කවුරුවත් කණ්ඩ කැම බින්දුවක්වත් දෙන්න එපා කිව්වා. වතුර ටිකක් දෙන්න එපා කිව්වා. එතකොට මේගොල්ලෝ මේ ගමේ ඉන්නේ නැහැ. යනවා. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසයි ওই ගමට වැඩියා. වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුනනට වදාලා මේ වගේ පායන කාලෙක ආනන්දේ පිපාසයි මට පැන් ටිකක් අරන් එන්න වළඳන්. ඉතින් පාත්‍රෙත් අරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ ගියා. එක ළිඳකට ගියා, පිදුරු දාලා වහලා. ආයෙ හොයාගෙන ගියා ළිඳකට, පිදුරු දාලා වහලා. ආයෙ හොයාගෙන ගියා ළිඳකට, පිදුරු දාලා වහලා. ආනන්ද හාමුදුරුව හිස් අතින් හිස් පාත්‍රය අරන් වැඩියා. එළකෝ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ එකක්වත් නෑ ළිඳක් වතුර පොඩ්ඩක් ගන්න, මේ හැම ළිඳම වහලා කිව්වා. එහෙනම් ඔබ ඉස්සල්ලාම ගිය ළිඳට ආපහු යන්න කිව්වා. ඒ පාරේ ළිඳට යනකොට ඒ ළිඳේ වතුර උඩට ඇවිල්ලා වතුර උතුරල යනවා. පිදුරු ටික ගහගෙන ගිහිල්ලා ආනන්ද හාමුදුරුවෝ එකෙන් පෑන් එකක් අරගෙන බුදුරජාන් වහන්සේට ගිහිල්ලා පූජා කළා. කිව්ව ස්වාමීනි, හරි පුදුමයි, මේ මිනිස්සුන්ට බැරි වුණා භාග්‍යතුන් වහන්සේ කවුද කියලා අඳුනගන්න. මේ සබහාදාම අඳුනගත්තා. ඕකේ, එක් රහතන් වහන්සේ නමකට හරි අකරතැබ්බකට මොන දෙන්න වුණා. උන්වහන්සේත් ගියා දවල් කාලේ. දැන් වතුර නැහනේ, වතුර දෙන්න කවුරුත් නැහැ, වතුර පිළිගන්නන්නෙත් නැහැ, ලිඳකුත් නැහැ, ඔක්කොම වාල පිදුරු දාලා. පිපාසයට මැදි වෙලා එක රහතන් වහන්සේ නමක් කියනවා. අවුසර වැඩි, පිපාසි වැඩි, කලන්ති දාලා වැටුණා. ගියක් ඉස්සරහා කලන්ති දාලා වැටුණා. වැටුණාම ඒ ගෙදර ඉන්නවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච තරුණ දුවක්. මේ දුව මොකද කළේ? වටපිට බැලුවා, කවුරුත් පේන්නේ නැහැ. ඉක්මන්ට දිව්ව අර ස්වාමීන් වහන්සේ ළඟට. ගිහින් උන්වහන්සේ කිඳිරි ගානුව ඇව්ව, "ඇයි ස්වාමීනි, වතුර" කිව්වා. දැන් ඉල්ලන්නේ මොකද්ද? වතුර. දෙන්න තහනම් මොනවද? වතුර. මොකද කරේ? දැන් මේ දුව කල්පනා කළා, මේක මම බල බල ඉඳලා හරියන්නේ නැහැ. මේ බමුණන්ට ඔය ඕන එකක් කරගන්න කියලා මේ දුව ඉක්මන්ට ගිහිල්ලා ආර වතුර ටිකක් ගත්තා බාතරින්ගට. පෑන් ටිකක් පෙරගෙන ගිහිල්ලා මෙන්න ස්වාමීනි වළඳන්න කියලා දුන්නා. බලන් ඉන්න බැරුව. දිලම හරි සතුටෙන් හිටියා. ඊට පස්සේ මේ රහතන් වහන්සේක වළඳලා යාන්තම් අමාරුවෙන් පිටත් වෙලා ගියා. හැබැයි මේක කාගේ හරි ඇස් දෙකට දැක්කා. කවුරුහරි මෝසලෙක් මේක දැක්කා. දැකලා මොකද කළේ? අර බමුණන්ට කියාගෙන ගියා, "ආම් බලාපන් අර කි කරපු වැඩි. අපේ කීම ඇහුවේ නෑ." දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ සංඝපිරිස ඉක්මනට ඒ ගමෙන් පිටත් වෙලා ගියා. මොකද බමුණු රකින්නේ සත්‍ය නෙවෙයි, බමුණු රකින්නේ සම්ප්‍රදාය. සත්‍ය රකින්නේ බුද්ධිමතා. ඉතින් අර බුදුරජාණන් වහන්සේ සංඝපිරිස පිටත් වුණා. දැන් බමුණු ඔක්කොම රැස් වුණා. දැන් ඔන්න දඬුවම් දෙන්න. දැන් අන්න ගහුවා අර දරුවට. කියාපිය, "ඇයි මේ මුඩු මහණුන්ට වතුර දුන්නේ?" මට ඉවස ගන්න බැරුව ගියා. මේ පිපාසය ඇදලා වැටලා ඉන්නවා කලන්ති දාලා. මට බලන් ඉන්න බෑ මේක. මගේ පපුව පත්තු වෙලා ගියා. මම මේ පූජා කළා වතුර. කියාපි, "තෝ වරදක් නේද කළේ" කියලා. "නෑ, මම වරදක් කළේ නෑ. මම මේ මිනිස්සුෙකුට උදව් කළා." දැන් අර දුව ඉන්නවා දැඩි මතයක, "මෙයා යහපතක් කළා" කියලා. අර ගොල්ලෝ මොකද කියලා කිව්වා? "මේක තියලා හරියන්නේ නෑ. බලන්න මේ පුංචි සිද්ධිය. අර බමුණු නියෝග කළා. දැන් බමුණු සභාවේ, බමුණු අධිකරණේ, බමුණු තීරණ, බමුණු ටික නියෝග කළා. මොකද්ද නියෝග කළා? ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ට උදව් කළා තී ගල් ගහලා මරන්න. මේ දුව කොච්චර බුද්ධිමත්ද? කමක් නැහැ කිව්වා. මට කරන්න දෙයක් නැහැ කිව්වා. මම ඇත්ත, මම සත්‍ය උදයක් කළා. සතුටෙන් හිටියා. මෙයාට ගල් ගහලා මැරුවා. මැරුණා. බමුණු හිතන්නේ නැති බමුණු ජයගත්තා කියලා. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ වඩිනවා. දිව්‍ය ලෝක චාරිකාවේ වඩිනකොට ලස්සන පුකුණක්, නිල් පාට වතුර තියෙන ලස්සන පුකුණක් මැද්දේ රත්තරන් පාට හංසයෙකුගේ හැඩේ තියෙන මාලිගාවක්. මුගලන් හවුදුර බැලුවා, "ශා ලස්සන." මේකෙන් ජනිල් කවුලුකින් බැලුවා අප්සරාවියක් ඇවිල්ලා. ඈ අනිත් දිව්‍ය අප්සරාම් පිරිවරාගෙන අර නිල් පාට ජලයෙන් පාවිලා ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේට වැඳා. මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා, "ශා ලස්සන මාලිගාව, ඔබ කොහෙද හිටියේ කලින්?" "ස්වාමීනි, මම මිනිස් ලෝකේ." "කොහෙද හිටියේ?" "මම ඉන්දියාවේ." "කොහෙද හිටියේ?" "තුණ කියන ගමේ." "විශාල පින් කරන්න ඇතිනේ." "නෑ ස්වාමීනි, මං ගොඩාක් පින් කරගන්න මට වාසනාව නැතුව ගියා. හැබැයි මම එක දෙයක් කළා. මම සිත පහදවාගෙන සංඝරත්නයට පෙන්චුට්ටක් දුන්නා. මම රාතන් වහන්සේනමකට සිත පහදවාගෙන පෙන් ටිකක් දුන්නා." බලන්න මේ සිදුවීම එයා කරලා එයාට මොනතරම් අකරතැබ්බ වලට මෝණ දෙන්න උනාද? හැබැයි එයා පෙරදුනාද? එයා පෙරදුනේ නෑ. එතකොට එයා එදා චේතනාව පහළ කළා. මේ වතුර ටික අරගෙන අර රහතන් වහන්සේ නමකට දුවගෙන යනකොට මෙයාගේ මැෂින් එක වැඩ කළා. විඥානය හැදුනා. හැදුනේ කොයි විදියටද? මෙතන මැරෙනකට දිව්‍යයන් අතරට ගෙනියම්. භවපත්‍ය ජාති. විපාක පෙනස කර්ම හැදෙනවා. ඒ හේතුවෙන් උපත කරා යනවා. එතකොට අපට ජීවිතේ දැනුවත් වෙන්න උවමනා දේ නොලැබුණොත් අපිට මේ චේතනා පහල කරලා මේ කරන කර්මයෙන් බේරෙන්න බෑ. පස්සෙන් ඇවිල්ලා අපි කොහේ ගෙනියයි දන්නේ නැහැ. මේ නිසා අපි අවබෝධයක් ඇති කරගන්න ඕනේ මෙන්න මේක. මොකද්ද? දෙවියන් අතර වේවා, මිනිසුන් අතර වේවා, තිරිසනුන් අතර වේවා, අපායේ වේවා, යමෙක් උපදිනවා නම් ඒකට හේතුව භවයයි. විපාක පිණිස කර්ම සකස් වීමයි. එතකොට මේ විපාක පිණිස කර්ම සකස් වීම නිසා උපදින්නේ. විපාක පිණිස කර්ම සකස් වීම නැතුව කියොත් එකට හරි ලස්සන උපමාවක් මට මතකයි. එක ස්වාමීන් වහන්සේනමක් කිව්වා, මේ අලුත් උපමාවක්. මැෂින් එක තියෙනවා. දැන් මැෂින් එකේ තියෙනවානේ ඇතුළේ ෂටලේ කියලා එකක්. ෂටලිය ඇතුළේ නූල් ටික ඔතන්නේ නේ. ඒ නූල් ටික ඔතලා ඒක යටින් දාලා උඩින් මේම නූල පටවලවල අරගෙන ඊට පස්සේ මැෂින් එකේ කටුවට දාන්නේ. එතකොට උඩින් එක නූලක් යනවා, ඇතුළෙන් එක නූලක් යනවා. එතකොට ඇතුළේ නූල ඇදලා උඩ නූල සම්බන්ධ කරලා තමයි රෙදි දෙක පූට්ටු කරන්නේ. එතකොට මේ උඩත් නූල නැත්තම් යටත් නූල නැත්තම් කෙනෙක් මැෂින් එක පෑගුවා කියලා මැහෙනවද? මැහෙන්නේ නැහනේ. හරි ලස්සනයි උපමාව. ස්වාමීන් වහන්සේනමක් කියේ මේ රාහතන් වහන්සේ ඒ වගේ කිව්වා. මැෂින් එක පෑගුවට මැහෙන්න දෙයක් නැහැ. ඒ වගේ රාහතන් වහන්සේ නම ජීවත් වුණාට කර්ම රැස් වෙන්නේ නැහැ. අපේ මැෂින් එක හැමදෙස්සෙම උඩත් නූල් යටත් නූල්. මේ නිසා මේක අවබෝධ කරගන්න ඕනේ අපි. මොකක්ද උපතක් කරා යන්න හේතුව? භවයයි. එහෙනම් අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද? කර්මෙන්. චේතනා පහළ කළා අපි කරන වැරද්දෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඇයි අපි කරන වැරද්ද විසින් උපද්දවල දෙන්නේ විපාකේ වැරදි තැනකට යන්නයි. අපි කරන හරි දේ විසින් උපද්දවල දෙන්නේ විපාකේ හරි තැනකට යන්නයි. කොහොමද මේ විපාක පිණිස කර්ම හැතෙන්නේ භවයට? මේ මැෂින් එකට මේක ලැබුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක් නිසාද භවය හටගන්නේ? කුමක් පච්චයාද භව? උපාදාන පච්චයා භව. උපාදාන කියන්නේ මොකද්ද? උපාදාන කියන්නේ අපි යම් කිසි දෙයකට කොටු වීම, හසු වීම, ග්‍රහණය වීම. එතකොට උපාදාන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අපි හතර ආකාරයකට කොටු වෙනවා. එකක් තමයි අපි කොටු වෙනා කාමෙට. කාමය කියන්නේ සිත් කළු ලස්සන රූපේ දැක්කාම අපි රූපෙට අහු වුණා. මීරි ශබ්දය අහුණාම ශබ්දෙට අහු වුණා. ගඳ සුවඳ දැනුණාම ඒ සුවඳට අහු වුණා. ප්‍රණීත රසයක් දැනනාම දිවට රසයට අහු වෙනවා. කයට ස්පර්ශයක් දැනනාම ස්පර්ශයට අහු වෙනවා. මේක තමයි කාමේ, පංචකාමේ. පංචකාමයට අපි අහු වෙනවද? එහෙම නැත්නම් අහු නොවි ඉන්නවද? මොකද්ද මනසේ තියෙන්නේ? අහු වෙනවා. මෙර කොටු වෙනවා අපි. කොටු වුණාට පස්සේ ඒකින් අපිට ගැලවෙන්න බෑ. ඒකට කියන උපාදාන කියලා. එතකොට මේ උපාදානයේ ඉඳලා, කාම උපාදානයේ ඉඳලා අර මැෂින් එක වැඩ කළාම එතකොට ඊට අනුරූප වූ කර්ම විපාක හැදෙනවා. ඊළඟට අපි කොටු වෙන්නේ කාමට විතරක් නෙමෙයි. අපි කොටු වෙනවා දෘෂ්ටි වලට. දෘෂ්ටි කියන්නේ මොනවද? එක එක අදහස් සුදහස්. එක එක මති මතාන්තර. සමහර කියන ඔය කොහෙද දිව්‍ය ලෝකේ, පෙරේත ලෝකෝ, ඔය කොහෙද තියෙන්නේ, ඔය විකාර කතා. මේ ජීවත් වෙලා ඉන්නකම් කාලා බීලා සුපර් ස්ටාර්ස් වලට ඵලයක්. සුපර් ඩාන්සර් වයන්. ඊළඟට කියනවා සුපර් කොමිට් කාර්යවයන්. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට දැන් දක්ෂ සුපර් ස්ටාර් වෙනවා, සුපර් ඩාන්සර්. අන්තිමට අන්තිමට ගිහිල්ලා සුපර් අසභ්‍ය දේවලුත් හොයයි. එතෙන්ටම යයි. ඇයි මේ යන විදියට මිනිස්සුන්ව ගහරණය කරගන්න එක එක දේවල් එක චැනල් එකකින් එක පටන් ගත්තාම දැන් ඔන්න පටන් ගත්තනේ විහිළු. ඉරණ පටන් ගනි සුපර් බොරුව. ඊරෝච මොකද කරන්නේ? ටෙලිෆෝන් කර කර ළමයි හිත මනාවට දැන් බොරු කියන. ඊට පස්සේ ගනි සුපර් අසභ්‍ය වචනේ. ඔන්න කුණාරප කියන්නේ පටන් ගනි. වෙන්න බැරිද? එතෙන්ට ගියොත් මේකට ගොදුරු වෙන්නේ නැද්ද මනුෂ්‍යයා? හැබැයි මේකේ මේ බනින්න දෙයක් නැත්තේ. මේකට බනින්න බෑ අපිට. ඇයි බනින්න දෙයක් නැත්තේ? ඕක තමයි පුතජන ලෝකයාගේ රැල්ල. පුතජන ලෝකයාගේ ওই රැල්ලෙන් බැහැර දෙයක් පුතජන ලෝකෙන් අපි බලාපොරොත්තු වුණොත් ඒක අපේ මෝඩකම. ඒක තමයි පෘථග්ජන ලෝකයේ තියෙන රැල්ල. පෘථග්ජනයාගේ තේරීම, පෘථග්ජන පෘථග්ජන චොයිස් එක. ඒක ආරි පුද්ගලයෙකුගේ තේරීමක්ද? නෑනේ. ඒක මේ නෝබල් චොයිස් එකක්ද? මේ ශ්‍රේෂ්ඨ තේරීමක්ද? නෑ. මේ නිසා ඒක මේ ලෝකේ තියෙන එක. ඒක අපිට වළක්වන්න බෑ. ඒක අපි වළක්වන්න යන්න ඕනෙත් නෑ. අපිට වළක්වන්න බෑ. හැබැයි අපිට එකක් කරන්න පුළුවන්. බුද්ධිමත් මිනිස්යාට ඇහෙන්න මේක කියන්න පුළුවන්. බුද්ධිමත් මිනිස්යාට ඇහුනොත් ඒ මිනිස්යා මේක හිතන්න ගන්නවා. එච්චරයි මේක තියෙන්නේ. එතකොට හැබැයි බුද්ධිමත් මිනිස්යා කොතන ඉන්නවද? තමයි මේ මිනිස්සේ වේදිකාවක නටනට ඉන්න පුළුවන්. බුද්ධිමත් මිනිස්සෙ ඉන්න තැන හොයන්න බෑ. එක දවසක් බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සු කර්ණම් ගහනවා. සර්කස්කාරී කොහොමද සර්කස් එක ගහන්නේ? මේ රියන් 60ක් උසයි ඉනිමඟ. දැන් මම ඉනිමඟේ උඩට නගිනවා. දැන් ඉනිමඟ හිටවල තියෙන්නේ. ඉනිමඟේ නැගලා ඉනිමඟ උඩ ඉඳලා මෙහෙම උඩ පැනලා කර්ණම ගහලා පිනුම ගහලා ආ හිට ගන්න ඉනිමඟේ. එතකොට දැන් බුදුරජාන් වහන්සේ වඩිනවා පාරේ. දැන් සෙනක හූගල් රැස්සලා ඉන්නවා මෙයාගේ කර්ණම් බලන. බුදුරජාණන් වහන්සේ මේ කර්ණම් බලන තැනට වැඩියා. එතකොට හැමෝම හිතුවේ මොකද්ද මේ උන්වහන්සේත් මේ වැඩි සර්කස් බලන. උන්වහන්සේ ආරයට කිව්වා, සර්කස් කාර්යයට කිව්වා, හරි පුතා සර්කස් එක පෙන්නපන් දැන්. ඉතින් මෙයාලා හරි සතුටින් උද්දාමයටපත් වෙලා නැග්ගා. නැගලා හිටගෙන දැන් මෙයා හිත එකඟ කරනවා මේ කර්ණමට. එකඟ කරනකට බුදුරජාණන් වහන්සේ යටින් ඉඳලා ගාතාවක් කියනවා. දැන් මෙයා උඩ පයින්නවා. කර්ම ගහිනකට ගාතාව ඇහෙනවා. හිටගත්තා. උණගහ උඩ අවබෝධ කරපු කෙනෙක් හැටියට. පුදුමයිනේ. අර උණ බටෙන් උඩට පැන්න පුතජනෙක් හැටියට. කර්ම ගහලා හිටගත්තා නිකන් කෙනෙක් නෙමෙයි. රහතන් වහන්සේ කෙනෙක් හැටියට. පුදුමයි. මිනිස්සෙකුගේ අවබෝධය. එතන බුදු කෙනෙක් විසින් ඉලක්කයට කතා කරන දක්ෂතාවය මේ ලෝකේ කිසි කෙනෙකුට හොයන්න බෑ. ඒ නිසා බුද්ධිමතා ඉන්නේ ස්ටේජ් එකේ වෙන්න පුළුවන්. බුද්ධිමතා නටනට ඉන්න පුළුවන්. බුද්ධිමතා ගීතයක් ගායගෙන ඉන්න පුළුවන්. ඒ නිසා අපි දන්නේ නෑ කොහෙද බුද්ධිමතා ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ බුද්ධිමත් මිනිසයා මේ ධර්මයේ අල්ලන විදිය හරිම පුදුම සහගතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දෘෂ්ටිවලට බැඳුනාම මිනිසෙක්, දෘෂ්ටිවලට කොටු වුණාම මිනිසෙක් ඒ දෘෂ්ටි හිර වෙලා එයා හිතන්න ගන්නවා. දෘෂ්ටි හිර වෙලා එයා කතා කරන්න ගන්නවා. දෘෂ්ටි හිර වෙලා දැන් අපි ගත්තොත් නැකත් කේන්දර සරණ ගියපු කෙනෙක් ඒක හිර වෙලා ඒක ගැන කතා කරන්න ගන්නවා. තවත් මොන හරි එකක සරණ ගියපු කෙනෙක් ඒක හිර වෙලා ඒක ගැන කතා කරගන්න. ඒ ලෝකයා හිර වෙනවා. එතකොට දෘෂ්ටි උපාදාන. දෘෂ්ටි උපාදානෙන් තමයි යාට හිතන්න වෙන්නේ, කියන්න වෙන්නේ, කරන්න වෙන්නේ. සීලබ්බත උපාදාන, සීලවරත උපාදාන කරගත්තාම ඊට ඒ විදිහට තමයි යා ජීවත් වෙන්නේ. ඊළඟට අත්වාද කියන්නේ අපි කොටු වෙනවා මම, මගේ, මාගේ ආත්මය කියන හැඟීමකට. මේකෙන් ගැලවෙන්න දැන් අපි ගත්තොත් උපාදාන හතරයි පින්වත්නි. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බතු උපාදාන, අත්වාද උපාදාන. මේ හතරෙන් දිට්ඨි උපාදාන, සීලබ්බතු උපාදාන කියන දෙක සෝතාපන්න වෙනකොට නැති වෙලා යනවා. ඒ කොටියෙන් එයා එළියට පයින්. ඒ කොටියෙන් එළිය පැනකට තව දෙකක කොටු වෙලා ඉන්නවා. මොනවද? කාම උපාදාන, අත්වාද උපාදාන. අනාගාමී වෙච්ච ගමන් කාම උපාදාන කොටු වුණොත් එයා විසි වුණා. නිදහස් වුණා. අත්වාද උපාදාන රහත් වුණාම එයා ඒකිනුත් නිදහස් වෙනවා. උපාදාන නැත්තම් භවයක් නැහැ. භවයක් නැත්තම් මැෂිමක් නැන්නේ උපද්දවන්න. මැෂින් එක නැහැ, කැඩිලා. උපදින්නේ නැහැ. උපදින්නේ නැත්තම් විඥාණයට මොකද වෙන්නේ? විඥාණය නොපෙනී යනවා. දැන් අපි මැරෙන එකට විඥාණයට මොකද වෙන්නේ? නොපෙනී යනවද? චුත වෙනවද? චුත වෙනවා. චුති තියෙනවනේ යම් තැනක ඊළඟට උප්පත්ති තියෙනවා. චුත වෙන්නේ පවතින්නයි. නිරුද්ධ වෙන්නේ පිරිනුවම් පාණ්ඩයි. එතකොට නිරුද්ධ වෙන්නේ විඥානය, පිරිනම් පාණ්ඩ. චුත වෙන්න විඥානයක් පවතින. බුදුරජාණන් ඒ විඥානය පවති එක්ක නිරේ ගිහිල්ලා, එක්ක තිරිසන් ලෝකෙ ගිහිල්ලා, එක්ක පෙරේත ලෝකෙ ගිහිල්ලා, එක්ක මනුස්ස ලෝකෙට ඇවිල්ලා, එක්ක දිව්‍ය ලෝකෙ. මේ රටා තුළ උපාදාන පත්‍යව උපාදාන වෙන්නේ, අහු වෙන්නේ කාමයට, අහු වෙන්නේ දෘශ්‍ය වලට, අහු වෙන්නේ සීල වරත වලට, අහු වෙන්නේ මමයේ මාගේ කියන හැඟීමට, අහු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා තණ්හා පත්‍ය උපාදාන. කුමක් නිසාද අහු වෙන්නේ? තණ්හාව නිසා. මේ තණ්හාව, මේ කාම තණ්හා විතරක් තිබ්බනම් අඩු ගානේ අපිට ඒක තේරෙනවා. කාම තණ්හාව අපිට තේරෙන්නේ භව තණ්හා විභව තණ්හා. බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධයේ තියෙන විස්මය, මේ ත්‍රිවිධාකාර තණ්හාවක් අපිට තියෙනවා කියලා උන්වහන්සේ පෙන්වන්නේ. දැන් කාම තණ්හාව නැති වුණොත් තමයි අපිට භව තණ්හාව තේරෙන්නේ. භව තණ්හායි භව තණ්හාව ප්‍රහාණය කරන්නේ අනාගාමී වුණාට පස්සේ. කාම තණ්හාව ප්‍රහාණය වෙනවා අනාගාමී වීමෙන්. එහෙමන ධර්මයේ විස්තර වෙන්නේ. එතකොට මේ වගේ තණ්හා තුනක් අප ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. තණ්හාව කියන එක අපි තේරුම් ගත්තොත් මොකද්ද මේ තණ්හාව කියන්නේ? තණ්හාව කියලා කියන්නේ අපි අපිට ආසාව. ආසාව කියන්නේ මොකද්ද? අපි කියනවා තණ්හාව කියන්නේ මොකද්ද? ආසාව. ආසාව කියන්නේ මොකද්ද? තණ්හාව. මොකද්ද? අපේ හිත යනවා ඇදිලා. අපේ හිත ඇදිලා යනවා. අපේ හිත වසඟ වෙනවා. අන්න ඒක තණ්හාව. අපි රූපයට අපේ හිත ඇදිලා ගියොත්, රූපයට අපේ හිත වසඟ වුණොත් මොකද්ද ඒක? රූප තණ්හාව. ශබ්දයට අපි ඇදිලා ගියොත්, ශබ්දයට අපේ හිත වසඟ වුණොත් ඒක මොකද්ද? ශබ්ද තණ්හා. ගඳ සුවඳට අපේ හිත ඇදිලා ගියොත්, ඒ සුවඳට අපි වසඟ වුණොත් මොකද්ද? ගන්ධ තණ්හා. රසයට අපි ඇදිලා ගියොත්, රසයට වසඟ වුණොත් රස තණ්හා. පහසට අපි ඇදිලා ගියොත්, පහසට වසඟ වුණොත් ස්පර්ශ තණ්හා. මනසට සිතිවිලි එනකොට අපි ඒකට ඇදිලා ගියොත් ඒකට වසඟ වුණොත් ඒක මොකද්ද? අරමුණු තණ්හා. දැන් බලන්න යම් කිසි දෙයකට අපේ හිත ඇදිලා ගියොත්, වසඟ වුණොත් එතනදී වෙන්නේ මොකද්ද? ආයායමත් ඒකට හිත ඇදලයක් නැද්ද? ආයායමත් ඒක හිතෙන්නේ නැද්ද? මොකද හේතුව? ආයායමත් හිත ඇදල යනකට ඒක වසඟ වුණාම අපි ඒකට කොටු වුණා. කොටු නම් පස්සේ එතනින්දලා අපි චේතනා පහල කරනවා, ක්‍රියා කරන ඔක්කොම උපතක් කරා යන්න හදනවා. එතකොට ඇයි මේ අපේ හිත වසඟ වෙන්නේ? ඇයි මේ අපේ හිත ඇදල යන්නේ? ඇයි? වින්දනේ නිසා. යම්කිසි දෙයක වින්දනේ නැත්තම් ඒකට හිත ඇදලා යන්නේ. අපි කිම් කවුරු සින්දුවක් කියන මහන්ඩියන් කියලා යනවා. ඒ සින්දුව ලස්සන නැත්තම් එපා වෙන්නේ නැද්ද අපිට? ඒකේ තාලි ලස්සන නැත්තම්, ඒ ගායකයාගේ හඬ ලස්සන නැත්තම්, වාදන සෙට් එකක් නැත්තම් අනේ වැඩක් නැහැ කියලා අපි යන්නේ නැද්ද? යනවා. එතකොට එහෙනම් අපේ හිත ඇදලා යන්නේ, අපි වසඟ වෙන්නේ වින්දනේ ලබා දෙන දෙයට. යමකි රූපයකින් වින්දනේ ලබා දුන්නා නම් අපිට ඒ රූපේට අපේ හිත ඇදිලා යනවා. අපි ඇස් දෙක ඇදිලා යනවා. අපිට ආයෙ බලන්න හිතෙනවා. ඒක අපි ළඟ තියාගෙන ආයෙ බලන්න ඕනේ අපිට. මොකද්ද මේ? රූපේට අපේ හිත ඇදිලා ගියේ. ඒ රූපේ නිසා ඇති වෙන වින්දනය. ශබ්දයකට අපේ හිත ඇදිලා ගියොත් ඒ ශබ්දය ආයෙ ඕනේ. මොකද හේතුව? ඒ ශබ්දයෙන් ඇති වෙන වින්දනේ. වින්දනේ නිසායි මේ හිත ඇදිලා යන්නේ. වේදනාපච්චා තණ්හා. සුවඳකට අපේ හිත ඇදලා ගියොත් අපිට ඒ සුවඳම සීකර කර ඉන්නවා. වේදනා පත්‍යා තණ්හා. රසයකට අපේ හිත ඇදලා ගියොත් ඒ රසයම අපි සීකර කර ඉන්නවා. මේ වින්දනේ නිසා. පහසට අපේ හිත ඇදලා ගියොත් ඒ පහස අපි හිත ඉන්නවා. ඒකම අපිට ඕන වෙනවා. ස්පර්ශයේ ඇති වෙන වේදනාවෙන් ඇති තණ්හාව. මේවා ගැන අපිට සිටිවිලි ඇතුණාට පස්සේ හිත ඇදලා ගියොත් හිතන හිතන දේවල් වලට අපේ හිත ඇදලා යනවා. වේදනා පච්චා තණ්හා. මේක අපිට සිද්ධ වෙනවා. දැන් අපි ගමු තවත් අපි තේරුම් ගන්න මෙහෙම ඇඳුමක්. ඔන්න ඔබට මගුල් ගේක යන්න ඕන වුණා. ඒ වෙනින් ඔන්න ගියා කඩේට. ඔන්න ගත්ත ලස්සන සිල්ක් රෙද්දක්. දැන් ඔබ ගත්ත ඒක අරගෙන ඔන්න සීක්වෙන්ස් ගත්තා. මේක අල්ලන්න. රේන් දෙකුත් ගත්තා. වාටියට. අපි කියමු එහෙම. කොහොමද දැන් ඔබ දැන් ඔබේ සීනේ මොකද්ද දැන්? ඔබ සීනේක ඉන්නවා. මොකද්ද මේ සීනේ? මේක ලස්සනට ඇඳලා මල් ගහලා ඒ පාට සෙරප්පු දෙකුත් ගත්තා. දැන් උන් දැන් මගුල් ගියන දවසේ එනවා. දැන් උන් ලස්සනට ඇඳලා ඉතින් යනවා. කියනවා ලස්සන සාරියක් ඔය ඇඳලා ඉන්නවා. අත ගන්න මිනිස් කොහොමද මේක? දැන් ඔබ සතුටක් විඳින්නේ නැද්ද? විඳිනවනේ. උන් දැන් ඔබට කියන එන්න කෑම කන්න යනවා එක්කන් ගියා. දැන් වාඩිලා කෑම කනකට අච්චාරු දීසිය හැල්ලෙනවා ඇඟි. දැන් අර සාරියට මොකද වුනේ? ඔබට එකපාරට දුකක් ඇති වෙන්නේ නැද්ද? අයි දැන් අවුල් මහන්සි වෙලා ලස්සන්ට හරි ගස්සපේකට අච්චාරු හට්ටි හැලුණා. දැන් මොකද වෙන්නේ? දැන් ඔබට අර ලොකු ෂොක් එකක් එක්ක ඒකෙ තියෙන ආසාව ටික ටික අඩු වෙනවා. ඊපස්සේ gedere එනවා හිත නරක. දැන් හිත නරක වෙලා gedere එනවා. දැන් ඒවල ඒක දැන් කෝදෙලා මේවා කළා බලනවා. අච්චාරු පැල්ලම යන්නේ නැහැ දැන්. දැන් මොකද වුනේ? අර පාරන විදිහට මේක ලස්සන්ට කපුරු බෝල දාලා මේක දැන් කබඩ් එකේ දානවද? නෑ. පැත්තකින් තියෙනවා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ නෝනා ඇඳුමන්න. ආ ගන්න ළමියෝ කියලා දෙනවා ඒක. ඒ මොකද හේතුව? ඒ ඇඳුමෙන් යම් කිසි වින්දනයක් බලාපොරොත්තු වුණාද? ඒ වින්දනයකින් නැතුව ගිය යම් දවසකද? නැති වෙච්ච දවසේ ඉඳලා ඒකට තියෙන ආසාව ඉවර වෙලා ගියා. එහෙනම් අපේ මේ ආසාව පවතින්නේ විඳිනකම්. වින්දනේ ලැබෙනකම් තමයි මේ ආසාව තියෙන්නේ. ඒ වින්දනයේకి නැතුව ගියාම මේ ආසාව නැති වෙනවා. අපි පුංචි කාලේ ඉඳලා අපේ ආසාව නැතුව ගියේ මේ විදිහටයි. අපි පුංචි කාලේ යෝගට් හැඳි සෙල්ලම් බඩු මේ එකතු කළේ නැද්ද? එකතු කළා. කොහේව දැන්? ඒ කෙරේ යම් වින්දනයක් තිබුණාද? ඒ වින්දනය අපි නැතුව ගියම අපි ඒක අත්හැරියා. පුංචි කාලේ පොඩි සපත්තු ඇඳුම් ඉල්ල ඉල්ල අඬන මේ ඇඳුම මට අරන් දෙන්න මේක අරන් දෙන්න මේ මේ මේ මේ මාලය අරන් දෙන්න මේ වල්ලු අරන් දෙන්න කියලා. හැබැයි ඒකේ ආසාව තියෙනකන් විතර අපි ඒක ඇලුම් කරගෙන ළඟ තියාගෙන ඉන්නේ. ඒකේ වින්දනය නැති වුණාට පස්සේ අපි දන්නේම නැහැ, අපිට මතකත් නැහැ ඒක. අපි කතාරිනවා. මේ විදිහට තමයි අපේ ස්වභාවය. මොකද වින්දනයක් ලැබෙනකොට ආසාව කඩ ගන්නවා. ඒ වින්දනේ නැති යනකොට ඒ ආසාව නැති වෙනවා. වෙන වින්දනයක් ඇති වෙනකොට තව ආසාවක් හට ගන්නවා. ඒ වින්දනේ නැති වෙනකොට ඒ ආසාව නැතු වෙනවා. තව වින්දනේ මේ විදිහට ආසාව එකින් එකට මාරු වෙවි ආවේ නැද්ද? පුංචි කාලේ තිබිච්ච ආසාව, සෙල්ලම් කාර වල තිබිච්ච ආසාව, බෝනික් කන්ට තිබිච්ච ආසාව, මේ කෝම් පිටු යන තිබිච්ච ආසාව මාරු වෙලා ගියේ නැද්ද වෙන එකකට? ඊරසී ආසාව වෙන එකකට මාරු වෙන්නේ නැද්ද? තරුණ වයසේදීකට ඒ ආසාව ඇඳුම් වලට පෙම්වතුන්ට පෙම්වතියන්ට මාරු වෙනවා. තව ටික කාලයක් යනකොට දරුවන්ට මාරු වෙනවා ඒ ආසාව. තව කාලයක් යනකොට මුණුවරන්ට මිනිවිරියන්ට මාරු වෙනවා ඒ ආසාව. ඔක්කොම අහිමියකට වත්ති හතර මහිමට මාරු වෙනවා ඒ ආසාව. දැන් පටන් ගත්තේ සෙල්ලම් බඩු වලින්. ඉවර වෙන්නේ හතර මහිමින්. ඊර්වසිකෙන මම නම් යන්නේ මේ ඉඩම දාලා. පුංචි කාලේ ඉඩමට ආස කළාද? දන්නේ නැහැ. මම මලත් මම ණයෙක් විලා හරි මේ වටේ ඇවිදිනවා කියනයි නැද්ද එහෙම? ඉන්නවා. අර එක්කෙනෙක් කිව්ව මට මතකයි එක්තරා තැනකට ආස කළා අනේ මට මේ ඉඩමේ ගෙම්බෙක් වුණා සැපයි කිව්වා. කීිත එක්කෙනෙක් නෙමෙයි කිව්ව නමුත් ගෙම්බෙක් වෙන්නේ නැති සමහරට යා දැන්. එහෙම වුණා. ඒ මොකද බලන්න මේ ආශාව එකින් එකට මාරි වෙලා යනවා. එයාට අවබෝධයක් නැහැ මේක කොහොමද වෙන්නේ කියලා. බලන්න ජීවිතයක අවබෝධයක් තිබීම කොච්චර වටිනවද? අවබෝධයක් තිබීම අපි දන්නේ මේ අපි එක දවසකට කාලයකට ආස කරන දෙයට නෙමෙයි ඊළඟ කාලට ආස කරන්නේ. ඊළඟ කාලට ආස කරන දෙය නෙමෙයි තව කාලට ආස කරන්නේ. ඒකට මේ ආසාව අනිත්‍ය වෙලා යනවා. අපිට තේරෙන්නේ නැහැ. මේ වින්දනේ වෙනස් වෙනකට ආසාව වෙනස් වෙනවා. වින්දනේ නැති වෙනකට ආසාව නැති වෙනවා. නමුත් අපිට අවබෝධ වෙන්නේ මේ අනිත්‍ය වූ රටාවක් නේද මේ ආසාවේ තියෙන්නේ කියලා අවබෝධ වෙන්නේ. අන්න ඒක අවබෝධ වීම අපිට හරිය වැදගත්. හරියට වුමනාවයි. මොකද ආසාවේ ලක්ෂණය මොකද්ද? බුදුරජාන් වහන්සේ වදාළේ කොහොමද? යායන් තණ්හා පොනෝ භවිකා. මේ පුනර්භවය ඇතිකරන යම් තණ්හාවක් ඇද්ද? ඒකේ ලක්ෂණය මොකද්ද? නන්දි රාග සහගතා. ආස්වාදයෙන් ඇලිනෝ. తత్ర తత్రాభినందిని గీ గీతన ఎలినో గీ గీతన ఎలినో కిని సతుపిం పిలిగన యాట ఓనే దా అపి గత్తుతున్న బదుల్లె ఇడమ తియాగన అపి ఆశావెన్ హిటియా గేయక్ హెదువా తట్టు దెకట దాన్ ఒన ఇడమ తాపెత్ బెందా ఇర్వసొన్ హొందమ මේ බෝඩරේ තියෙන ගේට්ටු ගෙනල්ලා හයි කළා. දැන් ඔන්න දරුවෝ කොළඹ ගියා. දැන් අර දරුවෝ කියනවා මේ මෙහි වැඩක් නැහැ කොළඹ යන්න. දැන් ඔන්න ගේ විකා ආසයිවරයි. ඊටසේ ගෙදර ගියා. ඊට පස්සේ කියනවා අම්මේ මෙන්න මේ පොල්වත්ත තියෙනවාම බලන්න. දැන් ආසාව කොහෙටද බැස්සේ? පොල්වත්තට බැස්සා. ඊරසෙත් ඊ තැන සතුටින් පිළිගන්නවා. දැන් මෙතන අතාරිනකට වෙන තැනක් සතුටින් පිළිගන්නවා. එතන අතාරිනකට තව තැනක් සතුටින් පිළිගන්නවා. මිනිස් ලෝකේ අතාරිනකට ගියේ පෙරේත ලෝකෙද ඒක සතුටින් පිළිගන්නවා. පෙරේත ලෝකේ අතාරිනකට ගියේ තිරිසන් ලෝකෙද ඒක සතුටින් පිළිගන්නවා. තිරිසන් ලෝකේ අතාරිනකට ගියේ නිරයද ඒක සතුටින් පිළිගන්නවා. මේක තියෙනකන් උපාදානෙට කොටු වෙනවා. උපාදානෙට කොටු වෙනකන් අංජිම වැඩ කරනවා. වැඩ කරනකන් උපදිනවා. මේක පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේට සදාකාලික ණය ගැටි අපිට මේ රටාව පෙන්වුවට මේම දෙයක් වෙන්න කියලා. මොකද අපිට සමහර දවස්වලට මේ ජීවිතවල ප්‍රශ්න ඇති වෙනකට පීඩනය ඇති වෙන අවස්ථා නැද්ද? පීඩනය ඇති වෙනවා. ඒතර අපිට නිකන් හිතෙනවා මේ මරුණනම් අපි මේකෙන් ඉක්මනට නිදහස් නේද කියලා. හිතෙන්නේ නැද්ද අපිට? නෑ. නිදහස් වෙන්නේ නෑ. ආය අහු වෙනවා. ඒ මෙතනින් චුත වෙනකටම චුත වෙන්නේ විඥානය කර්මාන රූප හැදිච්ච ආයෙ ගිහිල්ලා එක්කම අවකුසක හිර වෙනවා. එක්ක උපපාතික උපතක හිර වෙනවා. එක්ක අණ්ඩජ උපතක හිර වෙනවා. එක්ක ජලාභජ උපතක හිර වෙනවා. එක්ක සංසේදජ උපතේ හිර වෙනවා. මේ බේරෙන තැනක් නැහැ. අවබෝධ කරලා මිසක් බේරෙන තැනක් නැහැ. අවබෝධ කරලා මිසක් තෝරගන්න තැනක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේකට හේතුව වින්දනේ. වින්දනේ නැති කරන්න බෑ අපිට. ඇයි හේතුව? ඇහැයි රූපයයි විඥානය එකතු වුණාද වින්දනේ ඇති වෙනවා. කනයි ශබ්දයයි විඥානය එකතු වුණාද වින්දනේ ඇති වෙනවා. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වුණාද වින්දනේ ඇති වෙනවා. දිවයි රසයයි විඥානය එකතු වුණාද වින්දනේ ඇති වෙනවා. කයයි පහසයි විඥානයයි එකතු වුණාද වින්දනේ ඇති වෙනවා. මනසයි අරමුණුයි විඥානය එකතු වුණාද වින්දනේ ඇති වෙනවා. මේ වින්දනේ ඇති වෙන එක ස්වභාවයක්. අපිට වෙලා තියෙන එකකින් නේ නැවතුනේ නේ නේතනි. ඊට පස්සේ එතනින් ආසාව ඇති වුණා. ආසා කරව දෙයට කොටු වුණා. ඊට පස්සේ යනෝ හිතන්න කියන්න කරන්න පටන් ගත්තා. කර්ම හැදුණා. එතන විඥාණය තමයි හැදි හැදි යන්නේ. මොකද වින්දනේ උපදින්න හේතු වෙන්නේ ස්පර්ශයයි. ස්පස්සපච්චා වේදන. වින්දනක් ඇති වෙන්නේ හේතුනේ ස්පර්ශයයි. ස්පර්ශ කියන්නේ මොකද්ද? ඇසයි රූපයයි විඥාණයයි එකතු වීම. ඒ කියන්නේ දැන් උන් අපි ඇස් දෙක තියෙනවා. දැන් ඔන්න අපි ඇස් අරගෙන ඉන්නවා. දැන් අපි ඇස් අරගෙන ඉන්න වෙලාව අපි හිත වැඩ කරගෙන මේ තියෙන්නේ නේ. එතකොට ඇස් ඉස්සරහට රූපයක් එනවා. දැන් මෙතන ගමු මෙතන එක පාට කරවල වුණොත් ඇස් ඉස්සරහා තියෙන කරවල විතරයි. කරවල හැට වැටෙනවා. එතකොට ඇතර අපි කරවල විතරයි දකින්නේ. එතකොට ලයිට් එකක් පත්තු කරනවා. නැත්නම් ඉර පායනවා. ඔන්න එළිය වැටුණා. ඔන්න රූප තියෙනවා. දැන් ඔන්න රූප ඇස් සමෝට එනවා. එතකොට විඥාණයෙන් තමයි මේක දැනගන්නේ. එතන ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. කනයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා ස්පර්ශය. දිවයි රසයයි විඥානය එකතු වෙනවා. ශරීරයයි පහසයි විඥානය එකතු වෙනවා. දැන් හිතෙන් යමක් හිතනකොට මනසයි අරමුණයි විඥානය එකතු වෙනවා. එකතු නොවෙච්ච වෙලාවක් නැහැ. හැමතිස්සෙම මේක එකතු වෙවි තියෙන විඥානයත් එක්ක. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විඥානේ වැඩ කරන්නේ මේ බීජයක් වගේ කිව්වා. බීජයකට දැන් අපි ගත්තොත් දැන් බෝංචි යටයක් මේසයක් උඩ තියෙනකන් අපිට පේන්නේ නැහැ නේ මේක මහ වැඩ කරන එකක් කියලා. අපි ගත්තොත් නුග යටයක් අඹ යටයක් මේස උඩ තියෙනවා හිතන්නේ මේක වැඩ කරනවා කියලා. හැබැයි මේක පොළොවකට දාලා වතුර පුඩක් දාලා තෙත් කළොත් මොකද වෙන්නේ? වැඩ කරනවා. ඒක පැල වෙනවා. මුල්ල දිනවා. මුල් ඇදලා හිට පහලට පොළවේ රසේ උර උර දෙනවා. උර උර දෙනවා. පොළවේ රසේ උර උර. මොකද මේ ගහක පැලයක් පැල වෙනකට දෙපැත්තකට යනවා. මොකද්ද? කොළ ටික උඩට යනවා. මුල් ටික යටට යනවා. මුල් ටිකෙන් මොකද කරන්නේ? පෘථිවි සාරේ ඇද ඇද දෙනවා. අරක වැඩෙන්න. විඥාණය කියන්නේ බීජ වගේ. එතකොට විඥානයේ ක්‍රියාත්මක වෙන්න මේ වින්දනය හඳුනා ගැනීම කර්මය සතර මහා ධාතුන් හටගත් රූප මේවා දෙනවා තල්ලු කර කර විඥාණයට. එතන විඥාණය මොකද වෙන්නේ? ඊළඟ උපතට හැදෙනවා. දැන් මේ ඊළඟ උපතට හැදිච්ච විඥානයක් සහිතව නෙමෙයිද අපි දැන් ජීවත් වෙන්නේ. ඊළඟ උපතට හැදිච්ච විඥානයයි සහිතවයි ජීවත් වෙන්නේ. දැන් අපි ගමු පොඩි දරුවෙක්. මව කුසීම දරුවා මැරෙන අවස්ථා නැද්ද? මව කුසීම දරුවා මැරෙන එකට දරුවා පින්නම් පානවා. නේද? ඊළඟ උපතක් කරා යන්න යයි මැරෙන්නේ. ඉපදිච්ච ගමන් දරුවා මැරෙනවා. අයත් ඊළඟ උපත කරා යන්නයි මැරෙන්නේ. හොයන්න බෑ. හරිම පුදුමයි. සිටුවරේ හිටිය ආනන්ද කියලා. මේ සිටුවරේ හිට පුතෙක් මූලසිරි. දැන් ඒ සිටුවරේ හැමදාම උදේට සේවකයෙයි පුතයි එකගෙන වාඩි කරගන්නවා. අහපල්ලා මං කියන එක. මොන දැන් මොකද අවවාදේ? කියනවා මම මගේ ජීවිතේ කෝටි 40ක් හෙව්වා. මම මේ කෝටි 40 හරියට මහන්සි වෙලා. ඒ නිසා මේ කෝටි 40 කියන්නේ මේ විශාල ගාණක් කියලා උඹට සලකන්න එපා. දැන් අර පුතාට කියන පුතේ මතක තියාගන්නේ රුපියලක් වියදම් කළත් ඒක ආදායමක් නෙවෙයි. ඒක වියදමක්. ඒ නිසා මෙන්න මේ කවිය මතක තියාගන්න කියලා කවියක් කියන්නවා. ඒ කවියේ තියෙන්නේ හම්බ කරපන් වේක් වගේ. වේය උඹස බඳින්නේ. හම්බ කරපන් ඒ වගේ. හම්බ කරපන් මීමැස්සා වගේ. වේදම් කරපන් හිඟන්නෙක් වගේ. දැන් මේ විදිහට ඉගන්නවා. අවවාද කළා මල. සිටුවරයා මල. මැරිලා උපන්නා අර වැසිකිලි හොදන පාරල් හොදන හිඟන පවුලේ උපන්න. උපන්නට පස්සේ පවුල් 500ක් තිබුණා. මහා කලබගෑනියක් වුණා දවසක්. මොකද්ද කලබගෑනිය? ඒගොල්ලන් කණ්ඩ නැතුව ගියා. පැල්පත් ගිනි ගත්තා. හරි කරදරෙටපත් වුණා. ඊට පස්සේ පවුල් 1000යි. ඒකේ නායකෙක් හිටියා. ඒ රැලේ නායකයා කිව්වා දැන් මේක හරියන්නේ නැහැ. මේක හොයන්න ඕනේ හේතුව 500 බෙදුවා. එතකොට අර දරුවා ඉපදිච්ච එක්කිනා හිටියේ 500ට. ඊට පස්සෙත් ප්‍රශ්න. මෙහෙම කොටස් අඩු කර කර බෙදුවා. බෙද බෙද ගත්ත ගානට මේ පවුල අහු වුණා. ඊරස් බඳකට ඕනේ දැන් මාස 3ක බඩ. දරුවෙක් ලැබෙන්න ඉන්න මාස 3යි. කිව්වා හරි දැන් මේ මාස 3 අපි වින්දේ උඹ නිසා. රහින් පෑන්නෝ. දැන් මෑ හිඟා කකා ජීවත් වෙන අම්මා. ඊරස් උන ළමෙක් ඉපදුනා. ඇස් දෙක තියෙන්නේ මූණේ නෙවෙයි. ඕන්නේ විකෘති වෙලා. නහය ඇද වෙලා. කන් ඇද වෙලා. දත් ඇද වෙලා. කුදු වෙලා. වපර වෙලා. ඕන්න ළමෙක් ඉපදිලා. දැන් මේ අම්මනේ දැන් අර දරුවා කවුරු වුණත් කමන්නේ. ඒ අම්මට ඒ දරුවා තමයි. අම්මා ඉතින් මොකද කියලා පුළුවන් තරමකට දුක් විඳලා හදලා යාන්තම් ඇවිද ගන්න පුළුවන් වෙනකට පොල් කට්ටක් දුන්නා අතට. දිලක පුතේ මට කරන්න දෙයක් නැහැ. උඹේ පාඩුවෙන් උඹ ජීවත් වෙයි මම යනවා කියලා අම්මා මේ පුතා දාලා ගියා. අම්මා කෙනෙක් හැරිලා මං උඹව ජීවත් කරවනක මං හැදුවා මට මීරඩ කරන්න බෑ. එදා ඉඳලා මේ ළමයා වීදි දරුවෙක්. වීදි දරුවෙක් දැන් මෙයා ජීවත් වෙන්නේ කොහේද? පේමන්ට් එකේ. මේ වගේ නෙමෙයි සීත කාලෙට සීතලයි. රස්නේ කාලෙකට මේ රස්නේ මේව රස්නේද? රස්නේ කාලෙට ගින්දර වගේ. සීත කාලෙටත් ඒ වගේ. වැස්ස කාලෙටත් ඒ වගේ. මේ සීත වැස්සට පින්නට මොන දිදි දැන් මේ ළමයා හිඟා කකා යනවා. දැන් හිඟා කකා මේ ළමයාට කණ්ඩ නෑ, අඳින්ද නෑ, මේ වීදියේ ඉන්නේ. මේ කලින් ජීවිතේ මෙයා කවුද? සිටුවරේ ආනන්ද සිටුවරයා. දැන් ආනන්ද සිටුවරයා මලා. ඊට පස්සේ බොහෝම ජයට ගත්තා ආමංගල උත්සවේ. ඉතිදා ඇති විශාල ටිකක් මෙයා රටට කළා, ගමට කළා, ප්‍රදේශයට කළා, බැනර් ගැහුවා. හරි සරුවට ගත්ත මේ උත්සවේ ගෞරව සම්මාන ඇතුව. ඊට පස්සේ තවත් උත්සවයකින් අර පුතාට සිටු තනතුරු දුන්නා. දැන් පුතා මොකද කළේ? අර මාලිගාතා විශාල කළා. ඉස්සරහට තව ගත්ත හෝල් එකක්. දැන් අර හිඟන ළමයා දවසක් හිඟා කකාගේ ළමයා නොදැනීම අර මාලිගාව තිබිච්ච පාරට මේ ළමයා වැටුණා. දැන් මෙයා යනවා. යනකට එදාගේ වෙලාව කියන්නේ එදා අර මාලිගාවේ ගේට්ටු ඇරලා. එතන ඉන්න සේවකයෝ දැක්කේ නෑ මේ ළමයා. මේ ළමයා මේ මාලිගාව දිහා බලනවා. දැන් මෙලොන්ට පුදුමයි නේ. මොකද්ද වෙනවා දැන් මේ ළමයාට? දැන් මේ ළමයා මත් වෙලා වගේ වසඟ වෙලා. දැන් මේ ළමයා හිමින් හිමින් හිමින් හිමින් ගේට්ටුන් ඇතුළටත් ගියා. දැන් මේක දිහා බලාගෙන කට ඇරගෙන ඇස් ලොක් කරන කල්පනා කර කර ඇතුළටම ගියා. දොර ඇරලා තිබුණා, දොර ඇතුළුනුත් ගියා, සාලෙට ගියා. දැන් අර මෝලසිරි සිටුතුමාගේ බේබිලා සෙල්ලම් කරනවා. බබාලා සෙල්ලම් කරනවා. දැන් මේයා ගිහිල්ලා අරගොල්ල මැද්දේ පොල් කට්ටක් අතේ තියන් hina වෙන්න ගත්තා. ළමයි ටික කෑ ගැහුවා, මෙන්න අප්පච්චි, මෙන්න අම්මේ, පිරිතෙක් ඇවිල්ලා කියලා. සේවකිය ඔක්කොම ආවා, දැක්කා මේ භූතෙක් වගේ සතෙක්. පයින් ගැහුවා, වීසි වෙලා ගිහලා වැටුණා. පයින් ගගහම ගේට්ටුවෙන් එළියට දැම්මා. දැන් ඇඟපත හැමතැනම සීරියා ලේ පිරාගෙන ගේට්ටුවෙන් එළියට දාලා දැන් ළමයාට නැගිට ගන්න බෑ, වැටිලා ඉන්නවා. මේ ඉස්සරහන් වඩිනවා බුදුරජාණන් වහන්සේ. මේ ළමයා ගම නැවතුණා. නැවතිලා අනේ මේ සිටුතුමානේ, අර සිටුතුමාට එන්න කියන්න. පණිවිඩය කරේ සේවකිය සිටුතුමා ආවා. ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ කවුද කියලා දන්නවද කියලා ඇහුවා. අනේ දන්නේ නැහැ කිව්වා. මේ ඥාතියෙක් කිව්වා. අනේ නෑ, ඥාතියෙක් නෙමෙයි කිව්වා. මේ කොහේද ඉඳලා ආපු සතෙක් කිව්වා. නෑ නෑ නෑ, මේ ළඟම නෑ දෑයා කිව්වා. කීන්ති ගියා. නෑ බුදුරජාණන් වහන්සේ එහෙම කියන්න එපා, අපි හරියි වැදගත් කිව්වා. අපි බොහෝම වංශවත් පරම්පරාවක්, අපේ ළඟ අහලකවත් මේ ජාතිය සතෙක් නෑ දෑයෙක් වෙලා නෑ කිව්වා. ඊට පස්සේ කොහොම නෑ නෑ නෑ නෑ දෑයෙක් කිව්වා. කවුද? මේ තාත්තා. සිටුතුමා උඩ ගිහින් බිම වැටුණා. සිටුතුමා කිව්වා, මට නම් පිළිගන්න බෑ අනේ ස්වාමීනි, මං වැඳලා කියන්නම් මගේ තාත්තර නම් ඔය කතාව කියන්නපා, තාත්තගේ නම ගාවන්නපා මේකට, මං වැඳලා කියන්නම් භාග්‍යතුන් වහන්සේ, මං කැමති නෑ අපේ තාත්තටම අපහාස කරනවට. නෑ කලබල වෙන්නපා සිටුතුමනි, මේ තාත්තා. ඉතින් දැන් සිටුතුමා දැන් කේන්ති ගිහිල්ලා කොහොමද කේන්ති ගන්න එපා මේ ළමයාට, මම මේ ළමයාගෙම මම මේක අහන්න. ළමයා මෝහණී කළා. කිව්වා, සිටුතුමනි ඔබතුමා හංගපු වස්තුව තියෙනවද කියලා ඇහුවා. තියෙනවා කිව්වා. මේ ළමයි දන්නවද කියලා ඇහුවා. ළමයි දන්නව ඇති. පුතාගෙන් ඇහුවා, සිටුතුමනි මොනවද තාත්තා හංගපු වස්තුව? ස්වාමිනී තාත්තා බත් කාපු රත්තරන් පිඟානට වෙච්ච දෙයක් නෑ කිව්වා. තාත දාපු රත්තරන් සෙරප්පු දෙකටත් වෙච්ච දෙයක් නෑ කිව්වා. තාත ගව තිබ්බ රත්තරන් හැරමිට්ටක් ඒකටත් වෙච්ච දෙයක් නෑ. අර ළමයා හිනාවි වේ කිව්වා, ඒව තියෙනවා කිව්වා, මං අරන් තියලා. හරීම පුදුමයි මේ ජීවිතේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කිව්වා, සිටුතුමනි අපිව ගම්මු. දැන් අර ළමයා යනවා පත්තේ, යනවා පත්තේ කොන ගිහිල්ලා මෙන්න මෙතන කිව්වා. හැරුවා, මෙන්න එනවා. පොඩි පෙට්ටියක් ඇතුලේ හැරමිටියක්, රත්තරන් පිඟානක්, සෙරප්පු දෙකක් මෙන් එළියට එනවා. බලන මේ ආසාව විසින් පුද්ගලයාව අරගෙන යන දිහා, මේ මිනිස්යාව කරකවන කරකැවිල්ල අසාධාරණ එකක්. හැබැයි ඒ අසාධාරණකම තමා විසින්ම තමන්ට කරගන්න එකක්. ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ. මේ මිනිස්යාගේ අසාධාරණේ හරීම අසාධාරණයි. මට නම් පේන්නේ මේ සසර සාධාරණ එකක් කියලා. හරීම අසාධාරණයි. හැබැයි මේ අසාධාරණකම තමන් විසින් තමාට කරගන්නේ. හැබැයි තමන් ඒක දන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. මේක අවබෝධ කරන්න කිව්වා, ස්පර්ශයෙන් නිසයි විඳීම. ස්පර්ශය කියලා කිව්වේ ඇහැයි රූපයි විඥානය එකතු වෙනවා, ස්පර්ශය. කනයි ශබ්දයි විඥානය එකතු වෙනවා, ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා, ස්පර්ශය. දිවයි රසයයි විඥානය එකතු වෙනවා, ස්පර්ශය. ශරීරයයි පහසයි විඥානය එකතු වෙනවා, ස්පර්ශය. මනස ආරමුණ විඥානය එකතු වෙනවා, ස්පර්ශය. දැන් අපිට තියෙනවා මේ වෙලාවේ ස්පර්ශය විඳ විඳ ඉන්නේ. ස්පර්ශය ඇති වෙවි තියෙන්නේ. එතකොට විඳීම ඇති වෙනවා. එතකොට ආසාව. නමුත් දැන් මේ වෙලාවේ අපිට වීරියෙන් අපි කරන්න ඕනේ. ඇයි මෙතනදී අපේ ආසාව ඇති වෙන ආකාරي වින්දනයක් මෙතන හටගන්නේ නැහැ. මෙතනදී අපේ ස්පර්ශය අපි පාවිච්චි කරන්න මොකේදද? අවබෝධයක් පිණිසයි. එතන මෙතනදී අපි හරි වීරියක් ගන්න ඕනේ. අපි සිහිය යොමු කරන්න ඕනේ. කල්පනාව යොමු කරන්න ඕනේ. හිතන්න ඕනේ. අපිට මේ උපතත් එක්ක ලැබිච්ච වාසි ටික තමයි එව්වා. ඒ ටික අපි යොදන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ස්පර්ශයට හේතුව මේ හය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මිනිස්සෙකුගේ ඇස මැරෙනකොට, තුවාලුණෙකුට මිනිස්සු කියනවා අනේ මට මේ ජාතිය ඇසක් නම් එපා. කණේ ප්‍රශ්නයකට මිනිස්සු කියනවා මට මේ ජාතිය කණක් නම් එපා. ඇඟේ ලෙඩේනකට කියනවා අනේ මට මේ ජාතිය ශරීරයක් නම් එපා. හැබැයි හැමතිස්සෙම යා හිතින් වෙන් වෙන්න බැරුව ඉන්නවා. ඒ හැමතිස්සෙම හිත මම කියලා හිතාගෙන ඉන්නවා. මේ නිසා ඒ නිසාම අපි ඇසටත් වසඟ වෙලා ඉන්නවා. කනටත් වසඟ වෙලා ඉන්නවා. නාසයටත් වසඟ වෙලා ඉන්නවා. දිවටත් වසඟ වෙලා ඉන්නවා. කයටත් වසඟ වෙලා ඉන්නවා. මනසටත් වසඟ වෙලා ඉන්නවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒක නිසා මේ ස්පර්ශය ඇති වෙනවා, වේදනාව ඇති වෙනවා, තණ්හාව ඇති වෙනවා, උපාදාන භව ජාති ජරා මරණ. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා යමෙක් අවබෝධ කරනවා නම් දැන් අපි ගම්මු මේ ඇස කන නාසය දිවකය මනස වයසට යන්නේ ඇයි? ලෙඩ වෙන්නේ ඇයි? මැරෙන්නේ ඇයි? මක් නිසාද? අනිත්‍ය නිසා. අනිත්‍ය නිසා. එතකොට අපිට අවබෝධ වෙන්නේ නැත්තේ මොකද්ද? මේ අනිත්‍යයි කියන එක. මේ මගේ නොවේ කියන එක. මේක මට අයිති නෑ කියන එක අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මොකද වුනේ? අර වින්දනේ හැදිලා තණ්හාව ඇති වෙනකොට අපි ඒකට පාවිච්චි කරන්න අරමුණු වින්දනේ හටගත්තේ මේ ඇසේ ස්පර්ශෙන්, කනේ ස්පර්ශෙන්, නාසයේ ස්පර්ශෙන්, දිවේ ස්පර්ශෙන්, කයේ ස්පර්ශෙන්, මනසේ ස්පර්ශෙන්නේ. ඒතර මේකට හේතුනේ ඇස කන නාසය දිවකය මනසනේ. අන්න වින්දනේ හැදිලා වින්දනේ නිසා තණ්හාව ආසාව ඇති වෙලා ඒක සතුටින් පිළිගන්නකට අපිට මේකේ පැවැත්ම ඕන වුණා. මේ නිසයි මේ නිවන කියන වචනේ මිනිස්යන්ට දෙවියන්ට තේරුම් ගන්න අමාරු. මේ ඉපදීමේ නිදහස් වෙනවා කියන එක තේරුම් ගන්න අමාරුයි. ඇයි? කෙනෙකුට හිතෙනවා හරි වැඩේනේ. උපදිනකොට ඇහක්, ඒතුළ ඇහකෝ නිවන් දැක්කෝ. නිවන් දැක්කොත් කනකෝ, නාසිකෝ, දිවකෝ, ශාරීරිකෝ, මනසකෝ කියලා බයක් ඇති වෙනවා. ඇයි මේක අනිත්‍ය කියලා දන්නේ නැහෙනේ. බයක් ඇති වෙනාම යා මොකද කියන්නේ? යා කියනවා නෑ නෑ නෑ නෑ නෑ. නැම්ම නිවන් දකින්න අපි කලබල වෙන්න ඕන නෑ. මේ හිතේ මේ ඊයේ පිරියද ඉපදිලා කියලා මේ සංසාරේ පටන් අරන් තියෙන මේ ආත්මෙන් කියලා හිතේ කලබල වෙන්න ඕනේ නෑ කියනවා. දැම්ම නිවන් දකින්ද එහෙම කලබල වෙන්න ඕනේ නෑ. කලබල වුණත් බෑ, ආර්ය අෂ්ටාංගික මාර්ගෙ මෙඩෙන්න එපා. කලබල වෙන්න ඕනේ. අපි හිමීට යන් කියනවා. මේක හිමීට යන් කියන බය හිතෙනවා. එතකොට ඒ බය නැතුව යන්නේ මේ හේතුඵල ධර්ම අවබෝධ වීමෙන් තමයි. නැත්තම් කාටුණත් බය හිතෙනවා. ආත්ම දෘෂ්ටියෙන් බලද්දි, සක්කාය දිට්ඨියෙන් බලද්දි හිතෙන්නේ එතකොට මගේ පැවැත්ම කෝ කියලා හිතෙනවා. හැබැයි මේ හේතු ප්‍රත්‍ය වශයෙන්, හේතුඵල වශයෙන් බලද්දි අර අවබෝධයක් ඇති වෙනකොට මේකේ මමේ මාගේ කියලා ගන්න දෙයක් නැහැ. මේක හේතුඵල ධර්මයක් තියෙන්නේ කියලා එයා ඒකේ නිදහස් වෙන්න කැමති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මේ හයම අපිට ලැබුණේ මොන වෙයින්ද? නාම රූප වලින්. ඒ කියන්නේ දැන් මව කුසක විඥානය පහළ වෙන්න කරුණ කීයක් ඕනේද? කරුණ තුනක් ඕනේ. ඒ තමයි මව කෙනෙක් වෙන්න සුදුසු කෙනෙක් ඉන්න ඕනේ. ත්‍රි මව කෙනෙක් වෙන්න තවත් තාත්ත කෙනෙකුයි අම්ම කෙනෙකුයි එකතු වෙන්න ඕනේ. මව්පියෝ එකතු වෙන්න ඕනේ. එතකොට පරිසරය තියෙනවා උපතක් සඳහා භෞතික පරිසරයක්. ගන්ධබ්බය, ඒ කියන්නේ විඥානයේ ක්‍රියාකාරීත්වයක් උපතක් සරහා තියෙන පැමිණෙන්න ඕනේ. එතකොට මව් කුසේ විඥානේ පිහිටනවා. මව් කුසේ විඥානේ පිහිටන්නේ මව් කුසේ සකස් වෙච්ච පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ඉඩකඩ, අවකාශය කියන්නේ ඉඩකඩ. ඒ පරිසරයේ තුල තමයි අර විඥානේ පිහිටන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? විඥානය මුල් කරගෙන අත්න රූපේ වැඩෙනවා. ස්පර්ශිත උමනා කරන දේ වැඩෙනවා. විඳින්න උමනා කරන දේ වැඩෙනවා. සංඥාවට උමනා කරන දේ වැඩෙනවා. චේතනාවක් සකස් වෙන්න ඕන දේ වැඩෙනවා. නාම රූප හැදෙනවා. නාම රූප හැදෙනවා. ඒකට විඥානත් එක්ක සම්බන්ධ වෙලා නාම රූප හැදිලා ඒ නාම රූපයන් මව කුසේදී හැදිලා ඒ නාම රූප වලින් තමයි ටික ටික ඇහැ හැදෙනවා. හැදෙන්නේ නැද්ද? කන් දෙකක් හැදෙනවා. නාසයක් හැදෙනවා. පොඩි ඇටසැකිල්ලක් හැදෙනවා. ඇඟක් හැදෙනවා. මනසක් හැදෙනවා. ඕන් ඉපදිනවා. නාම රූප වලින් තමයි අර මේ ආයතන අය හැදුනේ. දැන් මේ අපි මේ පාවිච්චි කරන ඇස් දෙක එහෙම හැදිච්ච ඇස් දෙකක් නෙමෙයිද? අපි කන් දෙකත් නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු කන් දෙකක්. නාසයත් නාම රූප නිසා හැදිච්ච නාසයක්. දිවත් නාම රූප නිසා හැදිච්ච දිවක්. ශරීරියත් නාම රූප නිසා හැදිච්ච ශරීරයක්. මනසත් නාම රූප නිසා හැදිලා තියෙන්නේ. මේ නිසා මේ නාම රූපයන් නිසා තමයි ආයතන අය හැදුනේ කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. හැබැයි මේ නාම රූප හැදෙන්නේ විඥානයක් නැත්තම්. ඒතර විඥානයක් තිබිච්ච නිසා තමයි නාම රූප හැදුනේ. දැන් එතකොට මෙතනින් අපි ආයෙ චුත වෙනකොට මොකද වෙන්නේ? විඥානේ චුත වෙනවා. ඒතර නාම රූප තිබුණොත් තමයි විඥානේ වැඩෙන්නේ. මතකද මම ඔබට විඥානේ උපමාව කිව්ව මොකක් කියලාද? බීජයක් වගේ කිව්වනේ. බීජයර මුල් ඇද්ද. ඒ මුල් ඇද්ද මොකටද? පෘථිවිසාරි ගණ්ඩයි. පෘථිවිසාරි ගන්නේ මොකටද? මේ කොළ අතුල ඉලලා යන්නයි. මේ වගේ තමයි මේ විඥානේ නිසා නාම රූප, නාම රූප නිසා විඥානේ. මේ වගේ හැදි හැදි තමයි ආයතන හයක් හැදෙන්නේ. ඉතින් ඊට පස්සෙ ඔන්න අපි උපන්න. දැන් ඔන්න තියෙනවා කය හා බැඳිච්ච සංස්කාරයක්. කාය සංස්කාර. දැන් අපි වචන කතා කරන්න හිතේ ඇතුළේ හැදෙනවා. මොනවද හැදෙන්නේ? වාචී සංස්කාර. සිත පවත්වන්න ඕන දේ දැන් හදාගෙන තියෙනවා. සංඥා වේදනා. මේ කෝගීම පදනම මොකද්ද? මේ තුල තියෙන්නේ දුකක පැවැත්මක් කියලා දන්නේ නැහැ අවිද්‍යාව. මේ දුක පවත්වන්න මේ තණ්හාසාගත ක්‍රියාකාරීත්වයක් හේතු වෙලා තියෙනවා. දන්නේ නැහැ අවිද්‍යාව. මේ තණ්හාසාගත ක්‍රියාකාරීත්වයෙන් නිදහස් වුණොත් දුකෙන් නිදහස්. දන්නේ නැහැ අවිද්‍යාව. මේ සඳහා තියෙන්නේ තමන්ගේම කුසලතා. අවබෝධයෙන් මේ හේතුඵල මෙහෙවා ගැනීම, සිය දිනු කිරීම, ඉන්ද්‍රිය සංවරය, වීරිය, නුවණ, සමාධිය වුමනයි කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි මේ මේ කරා අපිට යන්න උපකාර වෙන්නේ කියලා දන්නේ නැහැ. මොකක්ද එකට කියන්නේ? අවිද්‍යාව. ඒ නොදන්නාකම අනිත් නොදන්නාකම වලට වඩා බරපතල එකක්. ඇයි? හේතුව මිනිස්සෙකුට උනන් දෙවියෙක් වෙන්න පුළුවන්. ඒක දැනගන්න පුළුවන්. මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි අවිද්‍යාව ප්‍රහාණය කරන්න දන්නේ නැහැ. කොච්චර නොදන්නේ කියන්නේ? සමහර අය මේ බුද්ධ කාලේ නෙමෙයි අබුදු කාලේ මේ මිනිස්සු විමුක්තියක් හොයාගන්න ඕනේ කියකේ භාවනා කරගෙන ඉඳලා සමහරු ගිල්ල උපදිනවා බඹලව. හැබැයි බඹලව උපන්නත් ත්‍යා දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. දෙවියන් ගලා උපදින්න පුළුවන්. චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. දැන් මිනිස්සු වෙලා වුණා අපි ඉපදිලා තියෙනවා. දැන් ලෝකේ මිනිස්සු වෙලා ඉන්න අපි චුට්ට විතරද? කෝටි ගාණක් ඉන්නවනේ නේ. ඉතින් මේ කෝටි සංඛ්‍යාත මිනිස්සු ප්‍රජාව ඉන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළාද? දන්නේ නැහැ. අවිද්‍යාව තුලයි මේ ඔක්කොම තියෙන්නේ. මේ අවිද්‍යාව තුල ජීවත් වෙන සත්වයා අවිද්‍යාව සහගතව මමයේ මාගේ ආත්ම යුත්තයි කියන හැඟීමෙන් වෙලි තෘෂ්ණාවෙන් බැඳිලා ආස්වාස පස්වාස කරද්දි කාය සංස්කාර, කතා කරද්දි විතක්ක විචාර වචී සංස්කාර, හඳුනාගද්දි විඳිද්දි සිතේ සිතහ බැඳි සංස්කාර, මේකත් එක්ක විඥානයේ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් සිද්ධ වෙනවා. නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ආයතන හයේ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ස්පර්ශයේ නිරන්තරයෙන් සිද්ධ වෙනවා. විඳීම හට ගැනීම නිරන්තරයෙන් සිද්ධ වෙනවා. විඳීම හට ගන්නකට ආසා කිරීම නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ආසා කරන දේට හිරවීම නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඊරපස්ස චේතනාව මැෂින් එක වැඩ කරනවා නිරන්තරයෙන් සිද්ධ වෙනවා. උපත කරා යන්න විඥානය හැදෙනවා නිරන්තරයෙන් සිද්ධ වෙනවා. මේක පාලනය කරන්ඩ වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉස්සෙල්ලම කරන්න කිව්වා ඇසකන නාසයේ දිවකය මනස පාලනය කරන්න කිව්වා. ඇයි මේක පාලනය කළේ නැත්තම්? අවුස්සන එකනේ දැන් කරන්නේ. ටීවී එක බැලුවොත් අවුස්සනවා, රේඩියෝ එක ඇහුවොත් අවුස්සනවා, පත්‍රය බැලුවොත් අවුස්සනවා, කඩේකට ගියොත් අවුස්සනවා. මේක පාලනය කරන්න කිව්වා. මේක පාලනය කළා අකුසල් විපාක ලබා දෙන දේෙන් වළකින්න කිව්වා. සීලේ අකුසල් විපාක ලබා දෙන වළකින්න කිව්වා සීලේ. ඊරවසේ මොකද කරන්න කිව්වේ? වීරියෙන් යුක්තව සිහිය දිනු කරන්න කිව්වා. වීරියෙන් යුක්තව සිහිය දිනු කරන්න මොකද වෙන්නේ? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. වීරියෙන් යුක්තව සිහිය දිනු කරනකොට මොකද වෙන්නේ? අර අවුල් ගතියෙන් කාමයට අහුවෙච්ච සිත ඒකෙන් මිදිලා සමාධිගත වෙනවා. වීරියෙන් යුක්තව සිහිය දිනු කරනකොට කාමයේ අතාරිනවායි. කාමයේ සම්බන්ධ ඇහත් එක්ක, කාමයේ සම්බන්ධ කනත් එක්ක, කාමයේ සම්බන්ධ නාසිත එක්ක, කාමයේ සම්බන්ධ දිවත් එක්ක, කාමයේ සම්බන්ධ ශාරීරියත් එක්ක. දැන් මෙයා ඉන්ද්‍රිය සංවර කරනවා. ඉන්ද්‍රිය සංවර කරනකොට වැටකඩුළු බැඳින්නේ කාමයට. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා වීරිය කරනවා. මොකද කුසල් අකුසල් හට ගන්නකට දුරු කරනවා. කුසල් උපදවන්න මහන්සි ගන්නවා. අලුතෙන් අකුසල් උපදවන්න නැතුව ඉන්න මහන්සි ගන්නවා. මෙහෙම කළා සීය දිනු කරන්න එක්ක මෙයා ආනාපාන සති, එක්ක ධාතු මනසිකාරය, එක්ක බුද්ධානුස්සති, එක්ක මෛත්‍රී, එක්ක ආයතන භාවන අනිත්‍ය, මේ වගේ එකකට මම යොමු වෙනවා. මේ ඉන්ද්‍රිය සංවර කරගෙන එදවල මොකද ඉන්නේ? වීරියෙන් කරනකොට කරනකොට මේ සිහිය දිනු වෙනවා. සිහිය දිනුකොට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, අන්න කාමයන්ගෙන් පනින්න පුළුවන් ආකාරයට, දෘෂ්ටි ලියන්න පුළුවන් ආකාරයට, සීලබ්බත ලිහින ආකාරයට, මම ආත්මවාදී නිදහස් වෙන්න පුළුවන් ආකාරයට මනස තැම්පත් වෙනවා. අන්න සම්මා සමාධි. ඒක සීලයක් තියෙනවා, සමාධියක් තියෙනවා. මේ සමාධියත් තුළ මෙයා විමසිමුස බලන්නේ. දැන් මේ පටිච්චසමුප්පාද විස්තර කළේ මේ රටාව ගැනයි. මේ රටාව ගැන විමසිමුස බලනවා. මේ ආයතන වලින් අරමුණු ගන්නවා, විඳිනවා, හඳුන ගන්නවා, චේතනා පහල කර කර වැඩ කරනවා. මේ එකක් ගන්න මෙයා විමසනවා, මේවා නිත්‍යද අනිත්‍යද කියලා. ඇයි දැන් කලබලෙට නැතු විමස ගන්න පුළුවන්? දැන් මෙයාගේ හිත කලබල නැහැ, තැම්පත්. අන්න හිත දමනය කළා, හිත තැම්පත් කළා. ඔන්න සම්මා සමාධියක් ඇති කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා සම්මා සමාධිය තුල පටිච්ච සමුප්පාදයේ හොඳට මෙනෙහි කරනකොට එතකොට මෙයාට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා පටිච්ච සමුප්පාදයේ තියෙන ලක්ෂණය. මොකද්ද ලක්ෂණය? හේතු නිසා තමයි ඵලය හටගන්නේ. හේතු නැති වෙනකොට ඵලේ නැති වෙනවා. මේක ධර්මතාවයක්. මේක මම කියලා කෙනෙකුගේ ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. මේක මගේ කියලා කෙනෙකුගේ ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. මේක මගේ ආත්මය කියලා ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. මොකද තියෙන්නේ? හේතු නිසා හටගන්නා යමක් ඇද්ද? හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවය යුක්තයි. මේක අවබෝධ කරගත්තා නම් ඊට පස්සේ ඒතන ඉඳලා බලනවා උපත කරා යන්න හේතු විච්චදී. ආය උපත කරා යන්න හේතු විච්චදී. ඒතකොට මෙයාට පේනවා කවුරු හරි කියනවා නම් මරණයෙන් මත්තේ උපතක් නැත කියලා. ඒක බොරු. ඇයි? හේතුව මේ රටාව තමන් තුලින්ම දකිනවා. ඒතකොට මරණයෙන් මත්තේ සදාකාලික වෙනවා. ඒ කියන්නේ එක්කෝ දෙවියෝ දඬුවම් දීලා සදාකාලික නිරේට දානවා, එක්කෝ දෙවියෝ රිවෝඩ් එක තෑග්ගක් දීලා සදාකාලික ස්වර්ගයට යවනවා. මේක මේ මේ අදහස ඇත්තක් නෙවෙයි කියලා මේ පටිච්ච සමුප්පාදයෙන් තේරුම් ගත්තු ගමන් එයා දෘෂ්ටි උපාදානයේ නිදහස්. ඊළඟට මෙතන මේ හේතුඵල ධර්මයක ක්‍රියාකාරීත්වය තියෙන කියලා තේරුම් ගත්තු ගමන් සීලබති උපාදානයේ නිදහස්. මෙතන තියෙන්නේ හේතුඵල ධර්මක පැවැත්මයි කියලා අවබෝධ වෙච්ච ගමන් එයා සක්කාදිට්ඨිය නිදහස්. මෙන්න මේ කාරණාවට යන්න තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. එතකොට පින්වත්නි, අපිට පුළුවන් වුණොත් මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න. අවිද්‍යාව නිසා සංස්කාරය ඇති වෙනවා, සංස්කාර නිසා විඥානය ඇති වෙනවා, විඥාන නිසා නාම රූප ඇති වෙනවා, නාම රූප නිසා සලායතන ඇති වෙනවා, සලායතන නිසා ස්පර්ශය ඇති වෙනවා, ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා, විඳීම නිසා ආසාව ඇති වෙනවා, ආසාව නිසා ඒකට කොටු වෙනවා, හිර වෙනවා, එකට අවු වෙන නිසා චේතනා පහල කර කර කර්ම රැස් කරනවා, ඒ නිසා උපදිනවා. උපදින නිසා ජරා මරණ සූක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලීම් සියල්ලම. දැන් අර පසුගිය දවස්වල අර පිනෑස් මොකද්දනේ, ඒකෙදී අර මිනිස්සුන්ගේ සල්ලි අරගෙන පැනලා ගියේ. හරි දුකයි මේක මතක් වෙනකොට මට නම්. ඒ හේතුව අර මිනිස්සු ජීවිතේ දැන් කොහොමද මූණ දෙන්නේ? අර ඒගොල්ලන්ගේ සිහිනේ බලාගෙන ඉඳිද්දි බිඳ වැටුණා. පවුල් 4000 5000 මේකට අහු වෙලා. එතන මොනතර මිනිස්සු දුක් විඳින්න ඕනිද? එක එක හොරුන්ට අහු වෙලා දුක් විඳින්න ඕනි. ගම් වතුරට අහු වෙලා දුක් දැන් ගම් වතුරට අහු වෙලා මේ ඉන්දියාවේ බිහාර ස්ටේට් එකේ සමහර අය දැන් වතුර ගලාගෙන යනවා බොන්න බෑ. බොන්න වතුර නැහැ. ගලාගෙන යන වතුර උඩ ඉන්නේ. බොන්න වතුර නැහැ. කණ්ඩ නැහැ. දවස් 10 12 ඉන්නවා. දැන් හෙලිකොප්ටරයකින් ඇවිල්ලා දාන්න විදියක් නැහැ. වතුරට වැටෙන්නේ කෑම. දවස් 10 12 බඩගින්නේ මේ විඳින්නවනේ. වතුරෙන් විඳවනවා. හොරුන්ගෙන් විඳවනවා. යුද්ධවලට මැදි වෙලා විඳවනවා. ත්‍රස්තවාදී කෝලහලවලට මැදි වෙලා විඳවනවා. ඊළඟට නියඟෙන් විඳවනවා. ඊළඟට දුර්භික්ෂ වලින් විඳවනවා. ලෙඩදුක් පැතිර යාමෙන් විඳවනවා. හිතා ගන්න බෑ ඉපදීම නිසා මිනිස්යාට තියෙන දේවල්. ඒ නිසා පින්වත්නි මේක මේ අපිට උපදින්න සිද්ධ වෙනකම්ම මූණ දෙන්න තියෙන එක. අනේ මට නම් උපදින්න එපා, මට උපදින්න එපා, එපා කී කී මැරුණත් උපදිනවා. මොකද හේතුව? තමාගේ කැමැත්තර නෙමෙයි මේක සිද්ධ වෙන්නේ හේතුඵල ධාමයකට. ඒ නිසා අපි හැම තිස්සෙම අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕනේ මේ හේතුඵල ධාමමයි. මේ හේතුඵල ධාමමයි අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් මේ අවබෝධ කිරීමට අපි මහන්සි ගත්තොත් ඒක මං හිතනවා අපේ ජීවිතේට ඊටත් වඩා දෙයක් අපිට නම් මං හිතන අපි දුවම නැහැ කියලා. අපි පින් රැස් කර ගන්න ඕනේ මේ ජීවිත අවබෝධයේ සඳහා මහන්සි ගන්න අතරේ අපි පින් රැස් කර ගන්න ඕනේ. ජීවිත අවබෝධයක් සඳහා අපිට වැදගත් වෙන්නේ සීල, සමාධි, ප්‍රඥා. අතර සීලයක පිළිපදලා අපි කවුරු කවුරු සමාධියක් පිණිස මහන්සි වෙන්න ඕනේ. දැන් චිත්ත සමාධියක් ඇති කරගෙන ටික ටික වෙලා හරි අපිට ඉන්න පුරුද්දක් ලබා ගත්තොත් අපි ඊට පස්සේ ඒක ඒ සමාධියකින් ඉන්න මොහොත වෙලාව අපි මේ කාමයන්ගෙන් වෙන් වෙච්ච වෙලාවක්, අකුසල් වලින් වෙන් වෙච්ච වෙලාවක්. බුදුරජාණන් වහන්සේ උදලා උන්වහන්සේ හරි අගය කරනවා කිව්වා. ලෝකේ සැප අතර කාමයන්ගෙන් වෙන් වූ අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ සැපය. ඒ මොන සැපේද? සමාධි සැපය. කාමයන්ගෙන් ලැබෙන සැපේ ගොරෝසු එකක්. ගොරෝසුද? බතක් කෑවත් හා හූ ගාල කට දනවා, සීනි කන්න ඕනේ, හරි ප්‍රශ්න ගොඩක්. එතකොට නටන්න ගියා, දාඩිය වැක්කිරිලා කලනි දාලා ඒක ඉවර වෙන්නේ. එනිසා හරි අමාරු සැපයක් තියෙන කාම සැපේ. හැබැයි සමාධි සැපේ එහෙම එකක් නෙමෙයි. කරීම සෞම්‍ය වූ සැපයක්, සාන්ත වූ සැපයක්, නිෂ්කලංක සැපයක්, විරාගී සැපයක්. ඉතින් මේ ජීවිතේම අපේ හිත මෙහෙवला, ඉන්ද්‍රිය සංවරයේ මෙහෙवला, විහිරියේ මෙහෙवला. අවර මේ ජීවිතේ එක අත්විඳින්න වාසනාවක් උදා කරගන්න ලැබුණොත් අපි හැමෝටම මං හිතන්නේ ඒක අපේ ජීවිතේ ලබන මනුස්ස ජීවිතෙන් අපි ලබන එක්තරා ලාභයක්. හැබැයි මේ සියල්ලම විවෘත වෙන්නේ එක්කෙනෙක් නිසා. මේ මහා භද්‍ර කල්පේ 15 වූ සාරසංක කල්පලක්ෂය පෙරම් පුරාගෙන මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තව උපත ලැබූ එක්කෙනෙක් නිසායි මේ ඔක්කොම තියෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේව බැහැර කළා අපි වෙන වෙනම බුදු වෙන්න කල්පනා කළොත් මම නම් දකින්න ඒක අසනීපයක් කියලාමයි. ඒක රෙවෙන කියන්න කිසිම වචනයක් නැහැ. ඒක නුනුවණින් යුක්ත කල්පනාවක් කියලාමයි. මනුස් වර්ගයාට මේ මතේ ඉදිරිපත් කිරීම මනුස් වර්ගයාට හානියක් කියලාමයි මං හිතන්නේ. මොකද ඒ තුල මනුස්සයාට සාක්ෂාත් කරන්න දෙයක් නැහැ. ඒ තුල සාක්ෂාත් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ එකම කෙනෙකුගේ අවබෝධය ගැන සිත පහදවා ගැනීමමයි. ඒ තමයි මං කිය මහා පුරුෂ ලක්ෂණෙන් යුක්ත මහෝත්තමයන් වහන්සේ අපේ මොකද්ද වාසනාවකට, අපේ මොකද්ද ලාභයකට මේ සුගතියේ ඉඳලා තුසිත දිවි ලෝකේ ඉඳලා මානුෂ ලෝකෙට වැඩිය. විශේෂයෙන්ම පින්වත්නි මේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන වාසනාව හරි අද්භූත වාසනාවක්. ඇයි ඒක අද්භූත වාසනාවක් කිව්වේ? පුදුම සාගත වාසනාවක් කිව්වේ. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ මධ්‍ය මණ්ඩලෙ. මධ්‍ය මණ්ඩලෙ තමයි සීලම බුදුවරු පහළ වෙන්නේ. ඒ කියන්නේ බරණැස, ගයා, ඔය මේ සීමා සවත්නුවර තියෙන ප්‍රදේශයේ මේ නේපාල මේ කඳුවැටි ආසන්න ඉඳලා යම්කිසි සීමාවක් තියෙන මේ ලෝකෙ පිහිටපු ඒ සීමාවේ තමයි බුදුවරු උපදින්නේ. අපි මේ කොහේද කොදෙව්වක සාගරයෙන් වටවෙච්ච මේ පුංචි දූපතක්නේ. මේ අද්භූත වාසනාවක් කියේ මොකද්ද? අර මධ්‍ය මණ්ඩලී අද මුකුත් නැහැ. ඒ මධ්‍ය මණ්ඩලයේ අද කිසිම දෙයක් නැහැ. හැබැයි යම් සෙවණක විඳලා බුද්ධත්වයේ ලැබුවාද සෙවණ දුන් බෝධිය තියෙන්නේ අපි ළඟ අනුරාධපුරේ. උන්වහන්සේ යම් ගස් සෙවණක සැතපී පිරිනිවන් පෑවාද ඒ දෙවියන් බඹුම් පුදන ධාතුන් වහන්සේලා ස්තූප තනාගෙන වැඳමැරින්නේ අපි. එදා ගමක් ගමක් ගානේ ඇවිද ගොසින් බුද්ධිමතුන් සොය සොයා බුදුරජාණන් වහන්සේ එක තැනක ප්‍රකාශ කරනවා, අනේ මගේ ළඟට එනවනම් අසටෝ අමායාවී හේතු විඤ්ඤු පුරිසු අසටෝ අමායාවී කට්ට කෛරාටිකකන් තක්කඩිකන් නැති බුද්ධිමත් මිනිස්සේ කනේ මගේ ළඟට එනවනම් ආනුශාසාමි මම අනුශාසනා කරන්නම් එයාට අවබෝධ කරන්න පුළුවන් කියනවා. අන්න එහෙම බුද්ධිමත් මිනිස්සු හොය හොයා අවුරුදු 45ක්ම මේ දඹදිව තලයේ පුරා ඇවිදපු කෙනා ඒ බුද්ධිමත් මිනිස්සු හොය හොයා කියාපු දේ අද තියෙන්නේ අපි ළඟ. පුදුම දෙයක් මේක. මේ ලාංකික අපිට තියෙන වාසනාව අසිරිමත් වාසනාවක්, අද්භූත වාසනාවක්. මේ වාසනාවට විනකරන්න කාටවත් දෙන්න එපා. මේ වාසනාවට විනකරන්න කාටවත් ඉර දෙන්න එපා. මේ වාසනාවට වින කිරීම තමයි බුදුබව පැතීම කියන්නේ. ඒක කවුරුවත් ඒකට අහු වෙන්න එපා. මේ වාසනාවට වින කිරීම තමයි පාරමී පිරීම කියන්නේ. ඒ හේතුව ඒ හැම එකකින්ම බව පැවැත්ම ගැන බය නැති කරනවා. සතර අපායට උරුම වෙච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට යටත් වෙච්ච පටිච්චසමුප්පාදයේ ගොදුරු බවට පත් වෙච්ච සත්‍යාගී අවිද්‍යාවට ඉනිමං කපනවා ඒ මතේ විසින්. ඒ මතයෙන් වින කරන්නේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයටයි. ඒ නිසා ඒකට ඉඩ දෙන්න අපි හොඳ නැහැ. ඒ නිසා අපි හොඳව මම මේක කිව්වේ ජපානයේද කොහෙද කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා ලංකාවට මිනිස්සුන්ව මහායානෙ සමාදන් කරවන්න. බෝසත් සමාජය බිහි කරවන්න. අපි එක එක්කෙනා බුදුවා පතන්න. අපි එක එක්කෙනා පාරමී පුරන්න. එතකොට මේවට ඉතින් ඕනතරම් ලෝකේ උදා උදෙයි අවිද්‍යාසගත මනස තියෙන ලෝකේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන නොපැහැදුණු හිස් පුද්ගලයන් හැමතැනම ඉන්න නිසා ඒ හිස් පුද්ගලයන් උදව් කරાવી. නමුත් අපි සිහි බුදියෙන් ඉන්න ඕනේ. අපි සරණ ගියේ ඔය කවුරුවත් නෙවෙයි. ඒ කාගේවත් කතාබහ නෙවෙයි. අපි සරණ ගියේ මේ මහා භද්‍ර කල්පේ අපගේ වාසනාවට, අපගේ දේ මොකද්ද වාසනාවට, මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120ක් වගේ යුගයක පහළ වූ කිඹුල්වත් නුවර සුදවුන් රජුට දාව මහමායා බිසව කුසින් පහළ වූ ගෞතම සිද්ධාර්ථ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපි සරණ ගියා. මේක පින්වත්නි කිසි කෙනෙකුට ඔබේ මතකෙන් ඈත් කරන්න ඉඩ දෙන්න එපා. කිසි කෙනෙකුට මේ මත ඔබේ මතකෙන් ඈත් කරන්න ඉඩ දෙන්න එපා. අපි ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඒ බුදුරජාණන් වහන්සේට සේවන සැලසූ බෝධින් වහන්සේ අපි වඳිනවා. ඒ බෝධින් වහන්සේ වැඩ සිටින්නේ අනුරාධපුරයේ උඩමළුවේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණය ධාතුන් වහන්සේලා ස්තූපයක රණින් කළ දාගැබක් ඇතුලේ ඉරිදිමත් රහතුන්ගේ අරහත් බලය මිශ්‍ර කළා. ආරක්ෂා සහිතව අපේ මුතුන් මිත්තන්ගේ රජු දුටුගැමුණු රජුරුව අපිට හදලා වඳින්න පුදන්න දීපු ස්තූපෙ තාම තියෙනවා. අපි රුවන්මැලි සෑය වඳිනවා. ඒ රාතන් වහන්සේලාගේ යුගයේ ඒ රාතන් වහන්සේලා සියලු බාධක කරදර කම්කටොළු අභියස මෝදි වෙරළට ගිහින් වැටකෙය ඉස්ම බිබී කටපාඩම් කරගෙන ආපු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. ඒ ධර්මය අද අපේම භාෂාවෙන් පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා කවුරු හරි විකෘති කළොත් මේක විකෘති කරන්නේ ඔය මහායානිකෙක්මයි. පාරමී පුරන්න කියන ඔක්කොම මේ ධර්මයේ විකෘති කරන අය. හොඳට මතක තියාගන්න මේක විකෘති කරන අය කවුද කියලා. ඉතින් ඒ නිසා ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිත් දේශනාවලදී පිරිත් කියන්නේ රතන සූත්‍රය. රතන සූත්‍රය කියන්නේ ගාථා සහිත බුද්ධ දේශනාව. කරණීයමෙත සූත්‍රයේ ගාථා ලවංග සාත්‍රු ශාසන එකක් ගාථා බුදු දේශනා කවුරු හරි කියනවනම් මේවා ඝන පිහිටවල බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා අන්න විකෘති කිරීම. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍යයක් මිසක් ඝනයක් නෙවෙයි. මේ දේශනාව මොකද්ද? සත්‍යය. මම සත්‍යයට ඔබට උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවා අඟුලිමාල මහරහතන් වහන්සේ. අඟුලිමාල මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා යද්දි විලාපයක් ඇහෙනවා අම්ම කෙනෙක් තරුණ අම්ම කෙනෙක් කෑ ගහනවා. දැන් මේ ස්වාමින් වහන්සේගේ පා ඉදිරියට ඇදින්නේ අර විලාපේ අභියස නතර වෙනවා. පොඩ්ඩක් විපරං කළා. මොකද මේ තරුණ අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරන්න කෑ ගහනවා. ඒ දරුවා මව කුසේ හිර වෙලා. දරුවා බිහි වෙන්නේ නැහැ. විලි රුදාවෙන් ඒ අම්ම කෑ ගහනවා. දැන් මේ රහතන් වහන්සේ මොනව කරන්නද? බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් බුදුරජාන් වහන්සේට කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මම පිණ්ඩපාතේ වඩිනදී මේ අම්ම කෙනෙක් විලාප දෙනවා. භාග්‍යවතුන් වහන්ස මට හරි සංවේගයක් හටගත්තා. අනේ මට මේකට උදව් කරන්න පිළිවෙලක් නැහැනේ කියලා. නැහැනේ ඔයාට පුළුවන් කිව්වා. ඔබට පුළුවන් අඟුලිමාල උදව් කරන්න. ඔබට මං ඝන පිහිටවල සෙත් කවියක් ලියලා දෙන්නම්. ඔබ ගිහින් ඒක කියන්න. එහෙම කිව්වද? නෑ, අඟුලිමාල ඔබට උදව් කරන්න පුළුවන්. ඔබ ගිහින් ඇත්ත කියන්න. සත්‍ය කියන්න. කොහොමද ස්වාමීනි මං සත්‍ය කියන්නේ? ඔබ ගිහින් කියන්න මම සතෙක් මැරුවේ නෑ කියලා. අඟුලිමාල රහතන් වහන්සේ කියන අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ අද්දික කාලයක් තිබුණා. මේ අද්දික පුරාවට මිනිස්ලී තවරිලා. මිනිස්ලී තවරුණුහි හැම මිනිස්ලියක්ම මා විසින් නසපු මිනිසෙක්. මං කොහොමද කියන්නේ? නෑ නෑ නෑ. ඔබ එහෙම නෙමෙයි කියන්න ඕනේ. ඔබ ගිහින් කියන්න ආර්ය ජාතියේ යම් දවසක මං උපන්නාද මං ඉදා සිට සතෙක් මැරිුවේ නෑ. එහෙමයි ස්වාමීනි. අනිත් පැත්ත හැරුණා ගියා. මොන ඝන පීඨ විල්ලද්ද? ওই ඝන පීඨ වල කෑ ගහන අය සියලු දෙනාම මේ බුද්ධ ශාසනය විකෘති කරන අය. එතකොට ගියා අඟුලිමාල මහරහතන් වහන්සේ ගිහිල්ලා මොකද්ද කිව්වේ? මට පොඩ්ඩක් අවසර දෙන්න. දැන් අර අම්මා වැළපෙනවා. කිව්ව නැගණී අහගන්න චුට්ටක්. යතෝහම් භගිනි ආර්යය ජාතියෝ ජාතා නැගණිය මම ආර්ය ජාතිය යම් දවසක උපන්නාද නාපි ජානාමි සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා මම දන්නේ නෑ. මම දැන දැන සතෙක් මරු වගක්. උත්තරයි සත්‍යය. ඒතේන සච්චේන මේ සත්‍යෙන් සොත්‍තිති හෝතු ඔබ සුවපත් වේවා. සොත්‍ති ගබ්බසාති ඔබ සුවසේ දරුවෙක් ප්‍රසූත කරාවා. බලන්න මේ සත්‍ය කොච්චර බලවත් සත්‍යයක්ද කියලා. අර අම්මගේ වේදනාවට වෙච්ච දෙයක් නැහැ. වෙච්ච දෙයක් නැහැ. පෙරහංකඩකින් වතුර වැක්කිරනවා වගේ දරුවා බිහි වුණා. සත්‍ය කියලා කියන්නේ පුදුමාකාර බලයක් දෙයක්. ওই සත්‍ය වහන්නේ කවුද? ওই සත්‍ය වහන්නේ කවුද? ඝන ඉස්සරහට දාන අය. පිරිත්වල ඝන පිටවල තියෙන්නේ. මේක සිංහලෙන් කිව්වොත් ඒ ඝනේ මාරු වෙනවා. එතකොට මේකේ ආර්ථය ඉන්නේ ඒගොල්ල තමයි මේ සත්‍ය වහන්නේ. එතකොට මේ සත්‍ය වහන එක්කෙනා අඳුන ගන්න ඕනේ. මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන ලෑස්තිට බොරු කතාවල් අන්න ඒගොල්ල සත්‍ය වහන්නේ. කලබල වෙලා හරියන්නේ ඔකට ඉමීට පාරමී පුරන් යන්නේ අන්න සත්‍ය වහනවා. ඒ නිසා මේ සත්‍යයට වින කරලා ලෝකෙන් සාප ලබන්න ඕනේ. සත්‍යයට වින කරන්න ඕනේ. මේ ලෝකයේ සත්‍යයට කැමති සත්‍ය කරා ගිය දෙවිවරු තාම ලෝකේ ඉන්නවා. සත්‍ය කරා ගිහිල්ලා චාතු මහරජික තාවතින්ස යාම තුසිත නිම්මාන්දති පරිණිමිත වාසවත්ති ධම්මකායක දේවලෝකවල මාර්ගඵලලාභීන් කෝටි ගණන් ඉන්නවා. ඒ සත්‍යානුභාවෙන් සැප ලැබූ දෙවිවරු දහස් ගණන් ඉඳෙද්දි මෙහි කතා වෙනවා නම් මේ සත්‍ය කියලා දෙයක් නැත. ඝන කියා දෙයක් තිබේ කියලා. ඒක ඉතින් අවාසනාවේ ලකුණක්. මේ නිසා මතක තියාගන්න පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂත්වය මොකද්ද? සත්‍යමයි. ලෝකේ සත්‍ය කියලා යමක් හොයනවා නම් ඒ සත්‍යය තමයි මේ ධර්මයේ තියෙන්නේ. මේට වඩා මේ ලෝකේ කියන සත්‍යයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළද උපදින්නේ මේ ආකාරයටයි කියලා. ලෝකේ කාටත් උපදින තියෙන ඒ ආකාරයට තමයි. මේ උපතට හේතුව මේකයි කියවම ලෝකේ කාගෙත් උපතට හේතුව ඒක තමයි. මේ දුකෙන් නිදහස් වෙනවා මේ හේතුව නැති කිරීම කිව්වොත් කාගෙද කුරු නිදහස් වෙන්න පුළුවන්. මේ සඳහා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වහම ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ලෝකේ කාටත් දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ. මේ නිසා පින්වත්නි, මේ සත්‍යය නිකං සත්‍යක් නෙමෙයි, ආර්ය සත්‍යය. මේ නිසා මේ සත්‍යයට වැටකඩුළු බැඳලා අවුරුදු දහස් ගාණක් තිබුණා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කියවන්න කියවන්න ඒ බුද්ධ දේශනාවලින් අර අසත්‍යේ කඩතුරාව ඉරි බිඳි වෙනසී යනවා, සත්‍ය මත වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි සත්‍ය මත වෙන්නේ. මේ නිසා මේ සත්‍ය තුල තියෙන ආස්වාදය නිරාමිස එකක්. සත්‍ය තුල තියෙන අනුභවය ආශ්චර්යයි. සත්‍යයේ තියෙන ආලෝකය සදාතනිකයි. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පින නිසා සැප ලබනවා කිව්වාද ඒක සත්‍යක්මයි. අවබෝධයේ තුලින් මේකෙන් එතර වෙන්න කිව්වාම ඒක සත්‍යක්මයි. ඒ නිසා මේ සත්‍ය අපිට අපේ භාෂාවෙන් තේරුම් ගන්න ලැබුණාම දෙවියන් මරුන් බබුන් සහිත ලෝකේ බුද්ධිමත් සියලු දෙනා සත්‍යකාමී සියලු දෙනා ඒක අනුමෝදන් වෙනවා. සත්‍යයට පිටුපාන සියලු දෙනා ඒකට අකමැති වෙනවා. ඒ නිසා ලෝකේ හැමතැනම අපි අහලා තියෙන මම පුංචි කාලේ කියෙව්වා පොඩි ශ්ලෝකයක්. මොකද්ද? ශෛලේ ශෛලේ න මාණික්යන් ගලක් ගලක් පාසා මැණික් නැත. මෞප්තිකන්න ගජේ ගජේ ඇතෙක් ඇතෙක් පාසා ගජමුතු නැත. සාදහෝ නහි සර්වත්‍ර සෑමතනම සත්පුරුෂයෝ නැත. චන්ද නංන වනේ වනේ වනයක් වනයක් පාසා සඳුන්ද නැත. මේ වගේ හැම තැනම සත්පුරුෂයෝ නැත. හැම තැනම කල්යාණ මිත්‍රයෝද නැත. මේ නිසා බොහෝම දුර්ලභව ලැබිච්ච ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අපිට ඇතුළත් වෙන්න තියෙන ගෞතම ශාසනයේ පිළිසරණ ලබන්න තියෙන ඉඩකඩ අපි අපට ආදරේ නම් අපි ඒක ඉඩකඩ රැක ගන්න ඕනි. ඒකට වින කරන්න දෙන්න හොඳ නැහැ කාටවත්. ඒ ඉඩකඩ ලබාගෙන ඒක දිනු කර ගන්න ඕනි. ඒ නිසා පින්වත්නි, මේ ජීවිතේ අපි දැන් මේ දූ දරුවන්ගේ කටයුතු, රැකී රක්ෂාවල් කටයුතු, ගොවිතැන්පත් අපි ගත්තොත් අපි හැපි ග්‍රීන්ස් කියලා අනාගත ලෝක ආහාර අර්බුදයට මමත් යම් කිසි විකල්පයක් කතා කරලා තියෙනවා. ඒතර මේ හැම එකක්ම කරගන්න අතරේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පිට ලවාගෙන අපි කරුණු දෙකක් ළඟා කරගන්න ඕනේ. මොකද්ද? පිනයි අවබෝධයයි. පින පුළුවන් තරම් අපි රැස් කරගන්න ඕනේ. ඒ අතරේ මේ පටිච්චසමුප්පාදේ හොඳට නුවණින් මැනේ කළා, निराවුල් කරගෙන, තේරුම් අරගෙන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග ටික පැහැදිලි කරගෙන චුට්ට චුට්ට වුණත් කමක් නැහැ. කලේ හිල් නැත්තම්, සිදුරු නැත්තම්, කලේ බිඳිලා නැත්තම්, බින්දුව බින්දුව නමුත් දියපොද වැටෙන්නේ කලේට නම් අහකයයිද? අහකයන්නේ. ඉතින් මේ නිසා එහෙම වැටෙන කලේ හැබැයි අඩු කලේ දිය සැලි, පිරුණු කලේ දිය නොසැලි. ඉතින් මේ නිසා ඒ කලේ පුරව ගන්න, ජීවිත නැමැති කලේ පින් බිඳ බිඳ පුරව ගන්න, අවබෝධය පුරව ගන්න. මේක මං හිතනවා මිනිස්සුන්ට ලැබෙන අති දුර්ලභ වාසනාවක්, අති දුර්ලභ වාසනාවක්. අපේ මුතුන් මිත්තන්ට මේ වාහන ලැබුණේ නැහැ. අපේ ආචිලාට සීලාට මේ වාහන හම්බුනේ නැහැ. දැන් මම දන්නවා, දැන් සාමාන්‍ය මිනිස්සුන් ඉන්නවා හිතන්න බැරි දහම් කරුණු දන්නවා, සූත්‍ර දේශනා දන්නවා. දැන් යවකලාපී සූත්‍රේ විස්තර වශයෙන් කියයි, සිංහනාද සූත්‍රේ කියයි, මාහත්තිපදම සූත්‍රේ කියයි, ධම්මචක්කපවත්තන සූත්‍රේ කටපාඩමින් කියයි, අනත්ත ලක්ෂණ සූත්‍රේ දන්නවා. ඊළඟ මේ වගේ දැන් මම සාමාන්‍ය දැනට සූත්‍ර මං හිතන්නේ 2000ක් වගේ පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍ර අනුසාරේ බොහෝ දැනුමක් දැන් මජ්ක්‍ධිම නිකාය මොකද්ද කියලා දන්නවා. මම පැවිදි වෙලා 12 අවුරුද්ද පන්සලේ හිටියා. සුත්ත නිපාත ගැන මොකද්ද කියලා මම දැනගෙන හිටියේ නැහැ. නමුත් අද මේ අපේ මහමෙවුනාවේ දහම් සේවාව නිසා අපේ බුදු සමුදේ තාම වැඩ වෙසිත කියන පොතින් සුත්ත නිපාති සම්පූර්ණ පරායන වග්ගි අටක වග්ග දැන් මිනිස්සු දන්නවා. මේ නිසා මේ ධර්මයේ දැනගන්නකට දැනගන්නකට හැබැයි අඩු කලේ තමයි හැමතැනම සෙල වෙන්නේ. නිසා අපි මේ ධර්මයේ දැනගන්නකට අපි ඒ දහම් දැනුම තුළ අපි පුරුදු වෙන්න ඕනේ. ඒ ධර්මයේ තුලින්ම ගල්ප ගන්න. හරි ලස්සන එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ ඒක දේශනා කරන්නේ සූත්‍රයක. මොකක්ද ඒ සූත්‍රයේ තියෙන්නේ? උන්වහන්සේ වදාලා කවුරු හරි බැන්නොත් සිහියෙන් ඉඳලා හිතන්න කියනවා. ඔන්න දුක්සහගත ස්පර්ශයක්. මොකද්ද හිතන්න කිව්වේ? ඔන්න දුක්සහගත ස්පර්ශයක්. මට දැන් කනට සද්දයක් ඇහුණා. දැන් මේ සද්දේ නිසා මට ස්පර්ශයක් ඇති වුණා. හැබැයි විඳීම දුකක්. එතකොට මේ ස්පර්ශය ඇති වෙන්න යම් සද්දයක් උපකාරී වුණාද? මේ සද්දය අනිත්‍යයි. එතකොට මේ සද්දේ ඇහුණ යම් කනකටද ඒ කනත් අනිත්‍යයි. ඒ කනයි සබ්දේ එකතු වෙද්දී පහළ වුණ දේ විඥානයක්. ඒකත් අනිත්‍යයි. ඒ තුන එකතු වුණා ස්පර්ශය. ඒකත් අනිත්‍යයි. ඒකෙන් යම් දුක් විඳීමක් හටගත්තාද ඒකත් අනිත්‍යයි. ඒක නිසා මට යම් හඳුනා ගැනීමක් ඇති වුණාද ඒකත් අනිත්‍යයි. ඒගෙන මට යම් චේතනාවක් කිරීම ඒකත් අනිත්‍යයි. මෙහෙම හිතන්න කියනවා. එතකොට බලන්න කල්පනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම හිතන්න කියනවා. මේ කන ඇසකන නාසයේ දිවකය මනස හැදිලා තියෙන්නේ මේ වගේ දේවල්ට මූණ දෙන විදියටයි. ඒ නිසා මේක මට එච්චර හිතන්න දෙයක් නෑ. බලන්න මේ විදියට අපිට නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් නේ, අපිට ඒක නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් මේ විදියට අපි මොන තරම් ජීවිතාබෝධයක් කරා අපිට ඒක යන්න උදව් කරනවාද? කවුරු හරි බැරි වෙලාවත් ගැහුවොත් ඒත් එහෙම හිතන්න කිව්වා. බැන්නොත් ඒත් එහෙම හිතන්න කිව්වා. ඉතින් මේ නිසා මේ අවබෝධය කරා යෑම අපිට හරි වැදගත්. ඒ නිසා පින්වත්නි, අපේ ජීවිතයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිටිසරණ ලබාගෙන අපි හොඳට නුවණින් කල්පනා කරලා පින් රැස් කරගෙන මේ ගෞතම ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නට අපට වාසනාව ලැබේවා. සාදු.